සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද අප ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨානයේ නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකයේ පුරාම අපට දැක ගන්න පුළුවන් ඒ අතරින් සවිස්තරාත්මකව සතිපට්ඨානය ගැන විස්තර වෙන සූත්‍රය තමයි දීඝනිකායේ දෙවනි කොටසේන මහා සතිපට්ඨාන සූත්‍රය. සූත්‍රය ආරම්භයේදීම දැක්වෙනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මුලදීම සතිපට්ඨානයේ තියෙන ප්‍රතිඵල ගැන කියලයි සූත්‍රය ආරම්භ වෙන්නේ. පින්තුනි අපේ සලකලා බලන්න වටිනවා බුදුහාඳුරන්ගේ දහමින් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? අපේ ජීවිතවල ඇතිවන වෙනස මොකද්ද කියන එක අපි මුලින්ම දැනගන්නට ඕන. බුදුහාඳුරන්ගේ ධර්මයේ පින්තුනි කියන්නේ අපට අපේ හිතේ තියෙන දුක් පීඩා අඩු කර ගැනීම සඳහා මාර්ගය කියන ධර්මයක්. අපේ ජීවිතයේ දුක් පීඩා අඩු වෙන නම් අපි හිතන ක්‍රමය වෙනස් වෙන්නට ඕන. අපේ හිතන විදියට තමයි අපට දුක හෝ සැප ලැබෙන්නේ. එහෙදී පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටිනවා දැනට අපි හිතන විදිය කොහොමද කියලා. කල්පනා කරලා බලන්න අපි එදිනෙදා ජීවිතේ කතා බහ කරන හිතන දේවල් වලින් වැඩිපුර හිතන්නේ වැඩිපුර කතා කරන්නේ මොනව ගැනද? අනුන් ගැන කතා කරන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි අතීතයේ සිදුවීමක් තමයි අපි කතා කරන්නේ. අතීතයේ වෙච්ච දෙයක් ගැන තමයි අපි බොහෝ විට කතා කරන්නේ, බොහෝ විට හිතන්නේ, බොහෝ විට සාකච්ඡා කරන්නේ. බලන්න දිනපතා අපි කතා කරන දේවල් අරගෙන එයින් 75ක් 80ක් 90ක් නෙවෙයි ඇතැමිට 95ක්ම අතීත සිද්ධියක් ගැන තමයි අපි හිතේ දෙන්නේ නැත්නම් කතා කරන්නේ. නැත්තම් අනාගත සිද්ධියක් ගැන, අනාගතේ වෙන තියෙන දෙයක් ගැන. පින්තුණි කල්පනා කරලා බලන්න අපි එහෙම හිතනකොට අතීත සිද්ධියක් ගැන හිතනකොට අපිට සාමාන්‍ය මොකද වෙන්නේ? අන්න හරි. වර්තමානයේ ඉඳගෙන මේ අතීත සිද්ධිය හිතන්නේ කියන එක අපට අමතක වෙනවා. අපි මේ සිද්ධියට එහෙම යනවා. එතකොට බුදුහාඳුරන්ගේ දහමෙන් කිසිවිටක් අපට කියන්නේ නැහැ අතීතය අමතක කරන්න කියලා, අනාගතය අමතක කරන්න කියලා. බොහෝ දෙනෙක් කියන්නේ වර්තමානයේ ජීවත් වෙන්න, අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න මේ මොහොත විතරක් ඉන්න කියලා. පින්නතුනේ එහෙම තමයි පොඩි ළමයි තුත් ඉන්නේ. ඉපදිච්ච මුල් කාලේ අපිත් එහෙම තමයි හිටියේ. එහෙනම් අපි ඉන්න ඕනේ විදියටනේ. ඒ විදියට හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ දහමෙන් කිසිවිටකත් කියන්නේ අමතක කරන්න කියලා. ධර්ම මාර්ගයේ වැඩෙන්න අපේ මතකයේ දිනු වෙන්නට ඕන. නමුත් අපට ලැබෙන සුවිශේෂ දෙයක් තමයි අපි අතීත දෙයක් මතක් කරනකොටම අපට අවබෝධය ලැබෙන්නට ඕන. දැන් මම මේ සිහි කරන්නේ අතීත සිද්ධියක් කියන එක. එහෙම සිහි නොකරොත් මොකද වෙන්නේ? අපි ඒ අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා. ඒ අතීත සිද්ධිය මේ මොහොතේ සිදුවෙන දෙයක් විදියට හිතලා අපි ඒකේ දුක් සැප ටික අපට එනවා. අපි නිතර සඳහන් කරන උදාහරණයක් තමයි අපි කියමු කවුරු හරි කෙනෙක් අපට බැන්න කියලා. දැන් මේ පිනතුන් හොඳට හිනා වෙන්න මොහොන ලස්සනට තියෙනවා. ඒ ඉන්න වෙලාවේ කවුරු හරි මෙයක් ගන්න ජීවිතේ දැඩිවම බැනපු කෙනෙක් මැතෙන්න එනවා කියලා. එහෙම වෙන වෙලාවක වීඩියෝ කරමින් හිටියොත් මූණ එහෙම හොඳට වෙනස පේනවා. අර ලස්සනට තියෙච්ච මූණට වෙන දේ. ඇත්තටම දැන් මේ මොකද උනේ? අර අතීත සිද්ධිය එහෙම මතක් වෙලේ සිද්ධියට යනවා. ඒ බැනපු සිද්ධියට එහෙම අපි යනවා. ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. පින්නතුනේ මෙන්න දුක හට ගන්න හැටි. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ අපේ ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ඝන සුවඳක් විඳිනකොට, දිවට රසයක් ලැබෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, මනසට සිතුවිල්ලක් එනකොට, ඒ මොහොතේ අපට සතිමත්ව සිහියෙන් ඉන්න පුළුවන් නම් පින්නතුනේ අපට ඕනම අතීත සිද්ධියක් සිහි කරන්න පුළුවන්. ඒ සිද්ධියට අපි අතීතයට දුවන්නේ නැහැ. අපි වර්තමානය අමතක කරලා අතීතයට දුවන්නේ නැහැ. වර්තමානයේ ඉඳගෙන මේ මොහොතේ ඉඳගෙන අතීතය සිහි කරන සිතුවිල්ලක් බඩටපත් වෙනවා. එහෙම නැති වුණොත් පින්නතුනි අපිට අතීත සිද්ධියෙන් අපේ හිතට එනකොටම අපි අතීත සිද්ධියෙන් එකවරක් විතරයි කෙනෙක්ගෙන් බැනුම් අහලා තියෙන්නේ ඇත්තටම. නමුත් අපට සම්මා සතිය නොතිබ්බොත් මොකද වෙන්නේ? අපි මතක් වෙන වාරයක් ගානේ නැවතියාගෙන් බැනුම් අහනවා අපි. පින්නතුනි මෙන්න දුක හට ගන්න හැටි. ඒ නිසා බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම කරන්නේ මෙන්න මේ සතිමත් බව සිහිය දිනු කිරීම. මේකට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. භාවනාවෙන් සම්පූර්ණම කරන්නේ අපේ සිහිය දිනු කිරීම. ඒ සිහිය දිනු කිරීම පින්නතුනි ප්‍රධාන වශයෙන් කලියොත් ස්ථාන දෙකක් තියෙනවා. එකක් අපේ ශරීරය පිළිබඳව, කය ගැන, අනිත් එක අපේ මනස ගැන. අපේ මනස සහ අපේ ශරීරය ගැන සතිමත් බව සිහිය දිනු කිරීමයි දහම තුලින් කරන්නේ. එතකොට අපේ ජීවිතයේ පින්නතුනි බුද්ධිමත් කෙනෙක් හැටියට අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි දුකෙන් නිදහස් වෙච්ච අය වෙන්නට ඕන. සාමාන්‍ය ලෝකේ සාර්ථකත්වය කියලා මන්නේ කොහොමද? හුඟක් උපාධි තියෙනවනම්, දක්ෂතා හුඟක් තියෙනවනම්, මිල මුදල් හුඟක් මාසිකව ලැබෙනවනම්, නවීන උපකරණ පාවිච්චි කරන හසුරවන්න පුළුවන් නම් තමයි වර්තමානයේ බොහෝ විට දක්ෂය කියලා තීරණය කරන්නේ. ඒවත් යම් කිසි කුසලතාවයක් තමයි. නමුත් බුදුදහමෙන් කියන සැබෑ කුසලතාවය නම් පිනතුනේ ඒ කුසලතාවේ වැඩි වෙන්න අපේ මනසට එන දුක් පීඩා අඩු වෙන්නට ඕන. මනසට එන දුක් පීඩා අඩු වෙනවා කියන්නේ හිතට එන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ඒ ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙනවා කියලා කියන්නේ සැබෑ ලෙසම අපේ සතිමත් බව, සම්මා සතිය එන්නම දිනු වෙන්නට ඕන. පිනතුනේ වර්තමානයේහි න්‍යිරෝ සයන්ටිස්ලා විශේෂයෙන් අධ්‍යයනය කරනවා පුද්ගලයන්ගේ මනස ගැන. ඔවුන් විශේෂයෙන්ම පසුගිය දශක ගානක් තිස්සේ අධ්‍යයනය කළා වර්තමානයේ අලුත්ම අනාවරණයට අනුව. ඔවුන් කියන්නේ මොකද්ද? පුද්ගලයන්ගේ මානසික පීඩා අඩු කරන්නම් කරන්න ඕන මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම කියලා. පින්නතින අපේ බුදුහාමුදුරෝ අවුරුදු 2600කට කලින් දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මහණෙනි මේ එකම මාර්ගයයි සත්‍යංගේ පිරිසුදු බව තියෙන්නේ. දුක්ඛ දෝමනස්සාන අත්තංගමය. දුක් දෝමනස් දුරු කරන්න එකම මාර්ගයයි තියෙන්නේ. ඥායස් අධිගමය. ඥානෙ ලබන්න. නිබ්බානස් සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරන්න, පිරිසුදු බව ඇති කරගන්න, දුකෙන් නිදහස් වෙන්න එකම මාවතය තියෙන්නේ ඒ සතිය සතිමත් බව දිනු කිරීම කියලා. නමුත් පින්නතුන වර්තමානයේ සතිය දිනු කරන්න කියලා කිව්වට ඒගොල්ලන්ට සම්පූර්ණ මේක ක්‍රමයට තාම අහුවෙලා නැහැ. ඒගොල්ලන් කියන්නේ සිහියෙන් ඉන්න එක විතරයි කියන්නේ. නමුත් බුදුදහමේ සතිය විතරක් නෙවෙයි. ඒ සතිමත් බවත් එක්කම යන ප්‍රඥාවක් තියෙනට ඕන. සතිය දිනු කරන්නේ සමතෙන්, චිත්ත භාවනාවෙන්, ඒ සතිමත් බවෙන් ඉඳගෙන ප්‍රඥාව දිනු කරන්නට ඕන, ප්‍රඥාව වඩන්නට ඕන. මේ දෙකට පින්නතුනේ ලස්සන උපමාව බුදුදහමේ තියෙනවා. හරියට සතිය දිනු කිරීම ගොයම් මිටක් අතට අල්ල ගන්නා වගේ කියලා. එක අතකින් ගොයම් මිට අතට අල්ල ගන්නෝ, ඒකට කියන උපන් ගන්න ලක්ෂණය කියලා. ඊළඟට ඡේදන ලක්ෂණය කියලා කියනෝ, අනිත් අතින් දෑකත් අරගෙන අර ගොයම් ටික කපන්නට ඕන. එතකොට එක අතකින් සතිමත් බව තියෙනට ඕන, සිහිය, සිහිය මනස පිළිබඳව හෝ කය ගැන සිහිය පිහිටුවා ගන්නට ඕන. ඒ පිහිටුවාගත්තු එකඟ සිතින් ඊළඟට ප්‍රඥාවෙන් ඒ ගැන නුවණින් දකින්නට ඕන. මේ දෙකම එකට යන්නට ඕන. මේ දෙකට තමයි සමති විදර්ශනා භාවනා කියලා කියන්නේ. මේ දෙකට තමයි චිත්ත භාවනා හා පඤ්ඤා භාවනා කියලා කියන්නේ. මේ දෙකට තමයි පින්නතුනි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ දෙකට තමයි සිහිය සහ නුවණ දිනු කිරීම කියලා කියන්නේ. එනිසා පින්නතුනි අපි නවීන විද්‍යාවේ අපි ඉහළින්ම ඉන්නවා, අපි බුදුදහම දන්නවා. එනිසා බුදුදහම කවදාවත් පරණ වෙන්නේ නැත්තේ. බුදුදහම එන්නේ නම් ලෝකයේ ප්‍රකට වෙන්නේ බුදුදහමෙන් යථාර්ථයයි කියන්නේ. බුදුහාමුදුර දේශනා කරපු දහම පින්නතුනි බුදුහාමුදුරන්ටවත් අයිති නෑ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුර දේශනා කරන්නේ යථාර්ථය, ලෝක සත්‍යය. අපි බුදුහාමුදුරන්ට ගරු කරන්නේ බුදුහාමුදුර ඒ සත්‍ය අනාවරණය කරපු නිසා. ඒ අනාවරණය කරපු සත්‍ය බුදුහාමුදුර දේශනා කරනවා. බුදුහාමුදුර කෙනෙක් ලෝකයේ පහළ වුණත් නුණත් මේ යථාර්ථය හැමදාම එකයි කියලා. අපි බුදුහාමුදුරන්ට ගරු කරන්නේ අපි මේ ඉන්න යුගයේහි බුදුහාමුදුර විසින්ම මේ ඥාණයෙන් මේ කවබෝධ කරගෙන ලෝකයට දේශනා කරපු නිසායි. එනිසා මේ ධර්ම අවබෝධ කරගන්න පින්නතුනි අපේ ජීවිතයේ ප්‍රධාන වෙනසක් වෙන්නට ඕන. අපේ හිතේ තියෙන බර ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අපේ හිතේ සතුට වැඩි වෙන්නට ඕන. ඒ වගේම පින්නතුනි මේ ධර්ම ජීවිතය තුළට එනකොට ධර්මයේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි අපට පින්නතුනි මේ ධර්මයේ ආස්වාදය ලැබෙනවා ජීවිතේට. ජීවිතයේ සතුට වැඩි වෙනවා. මේ ධර්මයේ ප්‍රතිඵල අපට මේ ජීවිතය තුළදීම පේන්න ගන්නවා. ප්‍රීතිය වැඩි වෙනවා. නිරාමිස ප්‍රීතිය ජීවිතේ වැඩි වෙනවා. වැඩි වෙන්න තව තවත් තමන් ධර්මයේ පැත්ත දෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා, වරක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අහනවා, බුදුහාමුදුරනේ මේ ලෝකේ බොහෝ දෙනෙක් කරන දේවල් වලින් ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා. රැකී රක්ෂා කරන එක, අධ්‍යාපනය, දුව දරුවෝ හදන එක, මේවකින් ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා. නමුත් මෙහෙම ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන්න ක්‍රමයක් තිබෙද්දී බුදුහාමුදුර දේශනා කරනවා මේ හුඟා කලගත වෙන ක්‍රමයක් කියලා. බණ භාවනා කරන එක, ධර්ම ශ්‍රවණය කරන එක, සමත විදර්ශනා වඩන එක, මේක හුඟා කලගත වෙන වැඩ පිළිවෙලක් නේද කියලා. බුදුහාමුදුර මොකද දේශනා කළේ? පින්නතුනි බුදුහාමුදුර දේශනා කරනවා මේ ධහම වඩන එක තමයි පින්නතුනි ලෝකෙ ඉක්මනටම ප්‍රතිඵල තියෙන දේ කියලා. මානසික සතුට ලබන තියෙන ඉක්මම්ම ක්‍රමය තමයි මේ ධහමේ හැසිරීම කියලා. දැන් අපි නිතර කියන උදාහරණයක් තමයි බලන්න, අපි අධ්‍යාපනයෙන් එක උපාධි සහතිකයක් ගන්න, එක උපාධි සම්මුල්ම උපාධි සහතිකේ ගන්න, අපි එකේ පළවෙනි ශ්‍රේණියේ ඉඳන් අවුරුදු කීයක් ගත කළාද? අඩුම ගානේ 20ක් විතර අපි ගත කළානේ. 18ක්, 20ක්, 22ක් ගත කළා තමයි අපි පළවෙනි උපාධිය ගන්නෙ. ප්‍රැකියාවක් ගන්න තවත් කාලයක් ගත වෙනවා. පින්නතුනි අපි එදිනෙදා කරන වැඩවලට කොච්චර කාලයක් ගත වෙනවද කියලා බලන්න. නමුත් පින්නතුනි බලන්න, එක භාවනාවක්, මෙත්තානසති භාවනාව, මෛත්‍රී භාවනාව වඩන්න බලන්න. එක දවසක් වඩනකොටම පින්නතුනි අපේ ජීවිතවල හරියට වඩනෝ නම් ජීවිතේ වෙනසක් පේනවා. මේක තමයි ධර්මයේ ස්වභාවය. හැබැයි එකෙන් කියන්නේ අපි එදිනෙදා දෛනික ජීවිතයේ කටයුතු අසාර්ථක කරගන්නවා කියලා. දරුවන්ගේ කටයුතු, රැකීරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු කරමින් අපට මේ ගමන යන්නට පුළුවන්. ඒක තමයි ධර්මයේ තියෙන අසිරිය. පින්නතුනි එතකොට දුක හට ගන්නව නම් දුක හට ගන්න ක්‍රමය මොකද්ද කියන කී ළඟට බුදුහාමුදුරු දේශනා කරා. දැන් අපි කිව්වා අපේ වැඩිපුර හිතන්නේ අතීත සිදුවීම් ගැන. අතීත සිද්ධිය සිදුවීම සිහි කරන්න කියලා බුදුදහමෙන් එපා කියන්නේ නැහැ. නමුත් වෙනතින අපට හැකියාවක් තියෙනට ඕන යමක් සිහි කරනකොටම දැන් මම මේ මතක් කරගන්නේ මගේ මනස කියලා. මේ ඒ සිද්ධියට යන්නේ නැහැ. මගේ මයින්ඩ් එකයි මම මේ රීඩ් කරන්නේ කියලා Tamanta අවබෝධයක් තියෙනට ඕන. අන්න ඒ අවබෝධය ඒ සතිමත් බව එන්න එන්නම ජීවිතේ වැඩ කරගන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට සමහර අය හිතන හුඟක් දන් දුන්නොත් ජීවිතේ සාර්ථකයි කියලා. වැඩිපුර කටින පින්කම් ගානක් කළා තිබුණොත් සාර්ථකයි කියලා. වැඩිපුර හාමුදුරු සංඛ්‍යාවකට දානය දුන්නොත් හොඳයි කියලා හිතනවා. ඒවත් පින්කම් තමයි. නමුත් වෙනතන ජීවිතයේ සැබෑම සාර්ථකත්වයේ තියෙන්නේ මේ තමන් නිතරම සතිමත් භවෙන් ඉන්න කාලය කොයිතරම් දුරට තමන්ගේ ජීවිතේ එන්න එන්නම වැඩි වෙනවාද කියන කාරණේ මත. එනිසා හොඳට තමන්ගේ ජීවිතය ගැන අවධානයෙන් ඉන්න. තමන්ගේ ශරීරයට කොහොමද වෙන්නේ? මොකද්දද වෙන්නේ? දැන් ශරීරේ මොන ඉරව්වෙද තියෙන්නේ? අඩු ගානේ තමන් වාඩි වෙලා ඉන්නකොට බලන්න කොයි පැත්තටද ඔළුව දාලා ඉන්නේ කියලා. අඩු ගානේ හිස දාලා ඉන්නේ කියලා හරි. ඈ උතුරටද දකුණටද කියලා හරි. පින්නතුනි මේ සතිමත් බව වැඩි වෙනවත් එක්කම ජීවිත ලොකු වෙනසක් අපේ වෙනවා. එතකොට පළවෙනි පියවර තමයි මේ දුක ඇතිවීම නැතිවීම ගැන පැහැදිලි අවබෝධයක් අපට ජීවිතේ ලැබෙන්නට ඕන. ඊළඟට ඒ ලැබිච්ච අවබෝධය අනුව මේ දැනුමට කියනවා සුතමය පඤ්ඤා කියලා. මොකද්ද කියන්නේ ඒකට? ඔය සුතමය පඤ්ඤා. සුතමය පඤ්ඤා කියන එකේ තේරුම මොකද්ද? දැනුම කියන එක, knowledge කියන එක. එතකොට ඒ දැනුමට අනුව නිතරම හිතන්නට ඕන. ඒ දැනුම පන්සලේදී ලැබුවා මම දැන් ගෙදර ගිහිල්ලා තමන්ගේ පුද්ගලික ජීවිතය ගත කරනවා කියන එක නෙවෙයි. ඒ අහපු දහම මෙතනින් එළියට බහැපු වෙලෙ ඉඳලාම හැකිතාක් වාර ගානක් නිතර සිහි කරන්නට ඕන. ඒකට කියනවා රිෆ්ලෙක්ෂන් කියලා. ඊළඟට පින්නතුනේ ඒත් එක්කම යන අනිත් කාරණේ තමයි ඒ සිහි කිරීමට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. මුලින් සුතමය පඤ්ඤා, දෙවෙනි කාරණේ චින්තාමය පඤ්ඤා, තුන්වෙනි කාරණය භාවනාමය පඤ්ඤා. සමත විදර්ශනා භාවනා වඩමින් මේ දහම අපි ස්ථාවර කරගන්නට ඕන. මෙන්න මේ ස්ථාවර කර ගැනීමත් එක්ක පින්නතුනේ අපේ ජීවිතවල ලක්ෂණ ටිකක් වැඩි වෙනවා. එකක් තමයි මෛත්‍රිය එන්න එන්නම වැඩි වෙන්නට ඕන. මේත් එක්ක එකතු කරගන්න ඕන මෛත්‍රී භාවනාව. එනිසා ආධ්‍යාත්මික ගමන් මගේ නිවන් මගේ ප්‍රධාන සංදිස්ථානයක් තමයි තමන් කොච්චර මෛත්‍රී සහගත ධනිතයද කියලා. ඒකෙන් කියන්නේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා වැඩිපුර වාර ගන්න කියන එක කියලා. වචනෙන් කියන එක විතරක් නෙවෙයි. මෛත්‍රී සහගත වාචී කර්ම විතරක් නෙවෙයි. මෛත්‍රී සහගත කාය කර්මයේ තියෙනට ඕන. කයින් ක්‍රියා කරනකොට මෛත්‍රී සහගතව ක්‍රියා කරන්නට ඕන. මෛත්‍රී සහගත මනෝ කර්මයේ තියෙනටත් ඕන. නිතර අනිත්‍යයට මෛත්‍රී සංගතව හිතන ඕන අනිත්‍ය ගැන. අපිට බොහෝ වෙලාවට අපි කරන්නේ මෛත්‍රී සංගත වචී කර්ම විතරයි අපි කරන්නේ. නමුත් ඒකෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් අපහසුතාවයටපත් වුණාම කෙනෙකුට උපකාරයක් කරන්න අපි බලාගෙන ඉන්නට ඕන. අඩුපාඩුකම් වෙච්ච අයට අපි උපකාර කරන්නට ඕන. අන්නේ මෛත්‍රිය තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි තමන්ගේ ළඟ අවංක භාවය එන්න එන්නම වැඩි වෙන්නට ඕන. ඊළඟ කාරණය තමයි එන්න එනම සතිමත් බව. දැන් අපි කතා කරන සම්මා සතිය එන්න එනම වැඩි වෙන්නට ඕන. ඒ සතියත් එක්ක යන ප්‍රඥාව අනිත්‍යතාවය දකින වාර ගන්න එන්න එනම අපේ ජීවිතය තුළ වැඩි වෙන්නට ඕන. පින්නතුනි අපි මෙහෙම ගමනක යා යුත්තේ ඇයි? අපේ ජීවිතයේ ඉස්සරහ පින්නතුනි ලොකු අභියෝග ටිකක් තියෙනවා. අද අපි මෙහෙම ලස්සනට අපේ දරුවෝ ටිකත් එක්ක නිරෝගීව හිටියට අපේ ජීවිතයේ ඉදිරිය අපිට මුහුණ පාන සිදුවෙන දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ? අපිට ගෙන් ටික වයසට යනවා. ඒක වළක්වන්න බෑ. අපේ ශරීර දුර්වල වෙනවා එන්නෙන්. ඒ වගේම අපි මරණයටපත් වෙනවා. ඊළඟ කාරණය තමයි අපි නැවත විපදෙනවා. මෙන්න මේ තුන තමයි පින්නතුනි බුදුහාඳුර දේශනා කළා යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ ඉදිරියේ තියෙන ප්‍රධාන අභියෝග challenges. අපි කොච්චරනම් මේවා හිතලා තියේද? මෙන්න මේ අභියෝගවලදී අපි දුකටපත් වෙනවා. ඇයි අපි දුකටපත් වෙන්නේ? මහලු වීමේදී දුකටපත් වෙන්නේ ඇයි අපි? අපි හිතාගෙන ඉන්නවා මේ ශරීරය මගේ, මං කැමති විදිහට තියෙන්නේ මේක මගේ කියලා දැන් අල්ලගෙන ඉන්නේ අපි. මරණයේදී අපි දුකටපත් වෙන්නේ ඇයි? අපි මරණයේදී දුකටපත් වෙන මේ ශරීරය අත්හැරලා දාලා යන්න කැමති නැහැ අපි. අපේ දරුවෝ ටික, දේපළ ටික අත්හැරලා දාලා යන්න සූදානම් නැහැ. ඇයි අපි සූදානම් නැත්තේ? අපි මේක යථා ස්වභාවය දන්නේ නැති නිසා. යථා ස්වභාවය දන්නව නම් පින්නතුනි අපි දන්නවා මරණයේදී විතරක් නෙවෙයි. මේ ජීවත් වෙන කාලයේදීත් යමක් ගැන නොසිතනව නම්, යමක් ගැන ඔබ හිතන්නේ නැත්නම් ඒ වෙලාවේදී ඔබේ ළඟ ඒ දේ නැහැ. විශ්වාස කරනවද? සාමාන්‍ය සාමුති සත්‍යනෝ හරි තියෙනවා, තමන්ගේ ගෙදර තියෙනවා, පාරේ වාහනේ තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. හැබැයි පින්තුනේ පරමාර්ථ සත්‍යට අනුව ගත්තොතින් යමක් ගැන අපි සිහි නොකරනවා නම් ඒ සිහි නොකරන වෙලාවේදී ඇත්තට මේක අපේ ලෝකේ නැහැ. දැන් ඔබට උපාදියක් තියෙනවා නම් උපාදිය සිහි නොකරොත් තමන්ට උපාදිය නැහැ ඇත්තෙම. සිහි කරොත් තමයි තියෙන්නේ ඒක. වාහනේ සිහි කරොත් තමයි වාහනේ තියෙන්නේ. දරුව ගැන සිහි කරොත් තමයි දරුව ඉන්නේ. එතකොට මේ අත්දැකීම කියලා කියන්නේ මොකද්ද පිනොතුනේ ස්වභාවය? අපට යමක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද ඇත්තෙම? අපට යමක් තියෙනවා කියලා කියන්නේ නැහැ කියන එකවත් නෙවෙයි. නැහැ කිව්වොත් වෙනම දෘෂ්ටියකට යනවා අපි. අපට යමක් තියෙනවා කියලා කියන්නේ යමක් සිහි කරන මොහොතේ අත්දැකීම අපට තියෙනවා. වාහනේ සිහි කරනකොට වාහනේ තමන්ට තියෙනවා. දරුව ගැන සිහි කරනකොට දරුව තමන්ට ඉන්නවා. අම්මා ගැන සිහි කරනකොට අම්මා මිය ගිය ලීටියත් අම්මා ඉන්නවා. හැබැයි අම්මා ජීවත් වුණත් අම්මා ගැන සිහි නොකරනනම් මොකද වෙන්නේ? තමන්ගේ ලෝකේ අම්මා නැහැ. දැන් උදාහරණයක් ගන්න, තමන් එක එකට ඉස්කෝලේ ඉගෙන ගත්ත යහළුවෙක් ගැන. ඒ යහළුව තමන් ලංකාවෙන් එද්දි තමන්ට අමතක වුණා. දැන් බලන්න ඔබට එහෙම යාළු හුඟක් ඇති. ඇතැම් විට ආයි අවුරුදු 30කට අතරේකට පස්සේ දැක්කොත් තමයි මතක් වෙන මෙයා එකට හිටියේ නේද කියලා. පින්නතුනි එහෙම මතක් නොකරනකන් එයා හිටියත් මිය ගිහිල්ලා වගේ. අපේ ලෝකේ නැහැ එයා. අන්න ඒක තමයි පින්නතුනි අපේ ජීවිතය කියන්නේ යමක් ගැන සිහි කරන එක සිතුවිල්ලක් විතරයි. ඒ හිතේ ස්වභාවය තමයි එක මොහොතක එක සිතුවිල්ලක් විතරයි අපි හිතන්නේ. එක්කෝ ඇසින් දකින දෙයක්, කනෙන් අහන දෙයක්, නාසයෙන්, දිවෙන්, මනසින් කියන මේ ඉන්ද්‍රියන් හයෙන් එක ඉන්ද්‍රියකින් ගන්න එක අරමුණක් විතරයි එක වර්තමාන මොහොතක අපට තියෙන්නේ. දැන් අපි ගංගාවක් කියලා කියනෝනේ නේ. ගංගාවල් තියෙනවනේ එක එක දිග ගංගා. සමහර ගංගා තියෙනවා හැතැම්ම 50 දිගයි. සමහර ගංගා තියෙනවා හැතැම්ම 100, 200, හැතැම්ම 1000 දිග ගංගා තියෙනව නේද? අප්‍රිකාවේ, ඉන්දියාවේම 63 2000 දිග ගංගා තියෙනවා. පින්නතුනේ ගංගකේ දිග කොච්චරද? හා? වතුර බිඳුවයි. හා? ගඟක් අපේ හැතැම්ම 3400ක් 1000 දිගක් කියුවට ගංගක දිග කොච්චරද? එක වතුර බිඳුවක් විතරයි. පින්නතුනේ අපේ ජීවිතයත් අපි අවුරුදු 50ක් 60ක් හුඟක් දේපල එක ලොකු සම්බන්ධතාවයක ජීවත් වෙනවා කියලා කිව්වට අපට ඇත්තෙම අපේ ජීවිතය කියලා කියන්නේ මේ ජීවත් වෙන එක මොහොතක් විතරයි. ඒක තමයි යථාර්ථය. ඒ වගේම පින්නතුනේ ඊළඟ දේ තමයි පින්නතුනේ අපට අපේ ජීවිතයේ දුක් කරදර වෙන ආකාරය. මේක නොතේරෙච්ච නිසා අපි හිතන්ගෙන මේ ශරීරෙ දිගටම මටම තියෙනවා, මටම තියෙන්න ඕන කියලා මේක එක විදියටම පාත්වා ගන්න අපි ලොකු උත්සාහයක් දරනවා. අද ශරීරය තමන්ගේ විදියට තමන් හරහා තමයි ලෝකෙ දෙස බලන්නේ. පින්න තුනේ ධර්මය කියලා කියන්නේ මේ ශරීරයෙන් ඉවත් වෙලා තමන් වෙනම කෙනෙක් බලන විදියට මේ ඇස සහ බාහිර රූපයේ දෙස මේ ඉන්ද්‍රිය සංඥානනේ ඉන්ද්‍රිය පිළිබඳව අවබෝධය ලැබෙන අවස්ථාව වෙනම කෙනෙක් බලන විදියට බලනවා. මේක සිද්ධියක් වශයෙන් බලනවා. පුද්ගල ආත්ම ස්වභාවය දුරු කරලා මේ සිදුවන සිද්ධියක් හැටියට බලන එකයි ධර්මය කියලා කියන්නේ. ඒ සිද්ධියක් හැටියට බලනකොට අද අපට මහලු වෙන මේ මහලු වීම එදාට අපට අයිති නැහැ. තමන්ගේ මහලු වීම තමන්ට අයිති නැත්නම් එහෙනම් දරුවගේ මහලු වීම දරුවගේ ළඩවීම තමන්ගේ ළඩක් හැටියට ගන්නෙ නැහැ. ඒකෙන් කියන්නේ දරුව ළඩ වුණාම ස්පිතාලෙක යනවා ගෙලින්න කියලා. ඒව කරනවා. ඒ දුක් ටික තමන්ට එන්නේ නැහැ. පින්නතුනි සම්පූර්ණම දුකේ නිදහසන මාර්ගය මේ කියන්නේ මරණයක් තියා පින්නතුනි යට ජීවත් වීමකුත් එදාට යගේ නැහැ. ඒ කියන්නේ මේ යනවා කියන එක නෙවෙයි. එයා වැඩ කටයුතු කරනවා. එයා යුතුයකම් ටික කරනවා. මෞද්‍යම අපේන සලකනවා. දරුවන්ට යුතුයකම් කරනවා. නමුත් එයා ජීවිතේ ඉහළ තැනක ඉඳගෙන මේ ජීවිතයේ දෙස බැලීම තමයි මේ ධර්මය තුලින් කරන්නේ පින්නතුනි. එතකොට මෙන්න මේ අවබෝධය නැති නිසා තමයි පින්නතුනි අපි සසර ආපු ගමන ගැන බුදුහාඳුර විස්තර කරනවා. සසර අපි කොහොමද ආවේ කියලා. මේ අවබෝධය නැති නිසා අපි සිනාසෙමින් ආපු ගමනක්ද මේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ එකම අම්ම කෙනෙක් අම්මා වෙනුවෙන් විතරක් අම්මා මිය ගිහිපු අවස්ථාවල අපි අඬපු කඳුළු එකතු කරෝතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපේ එකම දුව පුතා වෙනුවෙන් අඬපු වාර ගණන්වලදී අපි අඬපු කඳුළු වෙන වෙනම කෙනා වෙනුවෙන් ගත්තත් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපි ත්‍රිසංගත සතුන් වෙලින් ආත්ම භාවල අපේ බෙලි කැපුම් කාපු වාර ගණන්වලදී ඒලේ මුහුදේ සාගරයට වඩා සාගර ජලයට වඩා වැඩි කියලා. පින්තුනේ තරම් අතිශය දීර්ඝ ගමනක් මේ එන්නේ. මෙන්න මේ ගමනේ හේන දුක් පීඩා ටික නැති කරන්න තමයි බුදුදහම කියලා එකක් අපිට තියෙන්නේ. ඒ දහම පින්තුනේ අපි තේරුම් ගන්න අපේ ජීවිතේ අපි අවදිමත් බවක් වෙනවා, ජීවිතේ ප්‍රබෝධයක් වෙනවා. ප්‍රධානම කරුණක් තමයි පින්තුනේ මේ සූත්‍රයේ ආරම්භයේදීම දැක් වෙනවා විනේය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං කියලා කාරණයක්. මේ ධර්ම මාර්ගේ යන්න ඕන කොහොමද? දැඩි ලෝභයත් දෝමනසත් දුරු කරමින් කියලා. දෝමනස කියලා කියන්නේ පිනොතුනේ මොකද්ද? හිතේ අසතුට. ඒ නිසා සමහර කෙනෙක් හිතනවා මේ ධර්ම මාර්ගේ වඩනකොට මුහුණ නරක් වෙලා බොහොම දුකස යන ගමනක් කියලා. පින්නතුනි මේ ධර්ම මාර්ගයේ දුකස යන ගමනක් නෙවෙයි, හිත අසතුටෙන යන ගමනක් නෙවෙයි. ධර්මයේ තේරුම් ගන්න යාගේ ජීවිත ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. යන්න ඕන ගමන් මාර්ගය ගැන පැහැදිලි දැනුමක් එනවා. අනිත් පැත්තෙන් අභිජ්ජහ කියලා කියනවා දැඩි ලෝභය සමන් ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒ වගේම පින්නතුනි සතුට කියන එක ප්‍රීති සම්බොජ්ජංගේ විදියට බොජ්ජංග ධර්මයක් හැටියට වඩන්නට ඕන. බොජ්ජංග ධර්මයක් හැටියට වඩන්නට ඕන. බෝධි අංගයක් හැටියට වඩන්නට ඕන සතුට කියන එක. ඒ නිසා ධර්ම මාර්ගයේ යන්න පිනතුනි තමන්ට මනසට එන දුක් පීඩා ටික අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? එයා වර්තමානයේ තුල ජීවත් වෙනවා මේ සතිමත් බව දිනු කිරීමත් එක්ක. දැන් අපට දුකක් එනවා නම් කොහොමද දුක එන්නේ? දැන් අපට දුක එන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අතීත සිද්ධියකදී අපි ඒ අතීත සිද්ධියට දුවන ගතිය. ඒ නිසා වර්තමානයේ ඉඳගෙන හරියට දකිනකොට පින්නතුනේ අර ඇලීම ගැටීම දෙකෙන්නේ නම් ජීවිතය අඩු වෙනවා. එතකොට මේකට පින්නතුනේ වෙනත් විදියකින් කියනවා නම් කියනවා නාම රූප දෙක දැනගන්න එක කියලා. අපිට පැහැදිලි වචන වලින් කියනවා නම් සිත කය දෙක තේරුම් ගැනීම කියන එක. සිතත් කයත් තේරුම් ගැනීම. සිතට කියනවා නාමය කියලා, රූපයට කියනවා රූපය කියලා. එතකොට මෙන්න මේ නාම රූප දෙක සිත කය දෙක එකතු වෙන තමයි පිනතුනේ අපේ ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ. හරියට කියනවා අර අන්ධයෙක් ඉන්නවා, ඒ අන්ධයාගේ පිට පොරෙක් නගිනවා. අන්ධයට ගමනක් යන්න බෑ. තනියම අන්ධයා මොකද කරන්නේ? කොරෙක් ඉන්නව, ඒ කොරා කරේ තියා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕකොරා කරේ ඉඳගෙන අර කෙනාගේ ඔළුව හරව හරව යන්න ඕන පැත්ත කියනවා. පින්නතුනේ අන්ධය වගේ තමයි අපේ මේ ශරීරය. ශරීරයට විතරක් මේ ගමන යන්න බෑ. ඒ ශරීරයේ මේ ගමන යන්නේ ඒ ශරීරයේ මත කරේ ඉන කෙනාගේ ඇස් දෙක පේන කෙනෙක් කියන වේ කවුද? ඒ තමයි හිත. මෙන්න මේ දෙන්නාගේ එකතුවෙන් තමයි පින්නතුනේ මේ ගමන යන්නේ. එතකොට අපි මේ රූපය හරහා රූපය කියලා කියන්නේ රූපයට තනි පැවැත්මක් නැහැ. ඒ රූපයේ පැවැත්ම තියෙන්නේ අපේ මනස තිබුණින් විතරයි. ඒ මනස කොහොමද ක්‍රියාත්මක වන්නේ? මනසත් යම්කිසි හේතුඵල ධමක ස්වභාවයක්, මේ ශරීරයත් හේතුඵල ධමක ස්වභාවයක්. මේ දෙකේ එකතුවෙන් තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. නමුත් පින්නතුනි අපට හිතනවද අපි ජීවත් වෙන අවස්ථාවේදී මෙහෙම දෙකක් තියෙයි කියලා? දැන් කෙනෙක් එක්ක අමනාප වෙනකොට අපි හිතනවද යාට හිතක් තියෙයි කියලා? අපි අමනාප වෙන්නේ යාගේ කාත් එක්කද? රූපයත් එක්කනේ. යා දකිනකොට මෙයාට අමනාප වෙන්නේ යත් එක්ක රණ්ඩු වෙන්නේ යාගේ ශරීරයත් එක්ක. පින්නතුනි අපට හිතෙනව නම් කෙනෙක් එක්ක අමනාප වෙනකොට මේ කෙනාගේ හිතකුත් තියෙයි කියලා. ඇත්තටම මේ අමනාපකම් දිගටම කියාගෙන පුළුවන්ද? පින්නතුනි අපි කෙනෙක් එක්ක අමනාප වෙනවා නම් ඒ කෙනා බැරි වෙලාවත් මිය ගියොත් එයාගේ ශරීරයට එහෙනම් අපි ගහන්නට ඕනනේ. වැරදි වැඩක් කරපු කෙනෙක් ඉන්නවා. එයාගේ ශරීරයට විතරයි නම් අපි වද දෙන්නේ, දඬුවම් දෙන්නේ. ඒ කෙනා අපිට හැමිට හිරේදී මිය ගියොත් එහෙනම් දිගටම ශරීරය නම් හිරේ තියාගන්න ඕනනේ. හිර ගෙදර තියාගන්නවද? ඊට පස්සේ ශරීරයෙන් කරනනේ. එතකොට අපි මේ ඇත්තටම ආදරය කළ තියෙන, ඇත්තටම දඬුවම් දීලා තියෙන, ඇත්තටම අමනාප කළ තියෙන කාත් එක්කද? ඔව්, ඇත්තෙම අපට හිතෙනවා ඇතෙම ඩයාගේ කයත් එක කියලා බලන් ගියාම යාගේ හිතත් එක කියලා හිතෙනවා. ඇත්තටම මොකක් එක්කද ඇතෙම අපි බලන් ගියාම අපේ පැත්තෙන් ගන්නකොට අපි යට ආදරය කළා හරි ද්වේෂය කළා හරි තියෙන මොකටද ඇත්තෙම? අපේම හිතට. බාහිර පුද්ගලයෙකුට පිනතුනේ අපට බලපෑමක් කරන්න බෑ. ඉතාම සීමිත ස්වභාවයක් රූපේමවල පෙන්නන අනිත් ටික ඔක්කොම මේ පැත්තෙන් අපි ඇති කරගන්න සංයෝජන ටික, කෙලස් ටික. මෙන්න මේක එන්න එන්නම තේරුම් ගැනීම තමයි පින්නතුනේ බුදුදහමෙන් අපිට කරන්නේ. එතකොට මේ නාම රූප දෙක, හිත කය දෙක එන්න එන්නම තේරුම් ගැනීම තමයි බුදුදහමෙන් කරන්නේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි මේ සතර සතිපට්ඨානය තියෙන්නේ. එතකොට අපේ ශරීරය කියන්නේ මොකද්ද පින්නතුනි? ශරීරය මොහකින් හැදෙච්ච දෙයක්ද? හා මොනවාගෙන්ද? ඔය කාතකයෙන් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූත රූප. ඒ සතර මහා භූත රූප හැදෙන්නේ මොකෙන්ද? අපි ගත්ත ආහාර වලින්. අපේ අම්මගේ කුසල අපි මුලින්ම පිළිසිඳ ගත්තේ හිතක් විදියට. විඥානේ පිළිසිඳ ගත්තේ. ඊටාම නොපෙනෙන කුඩා අංශුවකට තමයි පිළිසිඳ ගත්තේ. ඒ පිළිසිනගත් අංශුව වර්ධනය වෙන්නේ නැහැ මව ආහාර නොගත්තනම්, පෝෂණායි ආහාර. ඒ වගේම මව කුසෙන් බිහුණාට පස්සේ අපේ පොඩි කාලේ කිරි බිව්වා, කැඳ බිව්වා, ටිකෙන් ටික ආහාර වර්ධනය කළ තමයි මේ ගමන ආවේ. එතකොට අපේ ශරීරය කියන මොහොක ප්‍රතිඵලයක්ද? ආහාරවල ප්‍රතිඵලය. කඩල, මුං, බත්, හොදි, පලතුරු, එළවලු මේ වගේ ප්‍රතිඵලයක් තමයි පිනුතුනේ මේ ශරීරය කියලා කියන්නේ. එතකොට අපි තිඟාන හරහා ගත්ත ආහාර ටිකේ ප්‍රතිඵලයක් තමයි මේ පේන ශරීරය කියලා කියන්නේ. හැබැයි පිනුතුනේ ඒ ආහාරය විතරකුත් නෙවෙයි. ඒ ආහාරය මේ වගේ රූපයක් බවට පත් කළේ අර ප්‍රතිසන්දි විඥාණයට අනුව. දැන් එකම ගෙදර එකම උයපු ආහාර ටික අනුභව කරපු කීප දෙනෙක් හිටියා. ඇතැමිට මිනිස්සු විතරක් නෙවෙයි, ඒ ගෙදරම සුරසල් සතුන් හිටියනම්, බල බලලු හිටියනම් ඒ සතුත් කෑවේ අපේම කෑම ටිකනේ. නමුත් ඒ සත්තුන්ගේ ගෙදර හිටියාගේ ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස උනේ මොකක් අනුවද? ඒ වෙනස උනේ අපි පිළිසිඳගත්තු හිත අනුව. නමුත් ඒ හිතට පින්නතුනි සුවිශාල බලපෑමක් කරේ මොකද්ද? මෙන්න මේ අපි ගත්ත ආහාරය. ඒ නිසා පින්නතුනි ආහාරය කියලා කියන්නේ බුදුදහමේ කියන හැටියට මේකට කියනවා කබලින්කාර ආහාරය කියලා. කබලින්කාර ආහාරය කියන්නේ මේ කෑලි වලට ගත්තු මේ ආහාරය. මේ ආහාරයේ නිර්මාණයක් තමයි අපේ ශරීරය කියලා කියන්නේ. වෙනත් ආහාරයක භෞතික දෙයක බාහිර දෙයක් මේ කර්මාණ්ඩෝපව වෙච්ච පරිවර්තනයක් තමයි අපේ ශරීරය කියලා කියන්නේ. මේ ශරීරය අරගත්තු කබලින්කාර ආහාරයමයි මේ. ඇයි එහෙම කියන්නේ? මේක තව සතෙකුට ආහාරයක් බවට පත් වෙනවා. දැන් උඳුපීලේ ටික හාවෙකුට ආහාරයක්. ඒ හාව ඇතැම් විට වෙනත් සතෙකුට ආහාරයක්. ඇතැම් විට ඒ සතා මිනිසෙ විසින් ඝාතනය කරා නම් මිනිසෙට ඒ සතා ආහාරයක්. එතකොට ඒක අපේ ශරීරයට පරිවර්තනය වෙනවා. අපේ ශරීරයේ අතක් පයක් සිංහෙක් හරි කොටියෙක් හරි කඩාගෙන කැවුවොත් කොහොමද? ඒ සිංහයාගේ කර්ම විඤ්ඤාණයට අනුව යාගේ ශරීරය පෝෂණය වෙනවා. ඒ සිංහයා පොළවට පස් වුණාට පස්සේ පොළවේ ඉන්න කූඹි ටික අර සතාගේ ශරීරය කනවා. පින්නතුනේ බලන්න මේ පරිවර්තන වෙන හැටි. ඒ කර්ම බීජය අනුව තියෙන විඤ්ඤාණයෙන් පිහිටලා තියෙන ශරීර විසින් මේ කබලින්කාර ආහාරයේ විවිධ විදියට පරිවර්තන ඇති කරනවා. මෙන්න මේක තේරුම් ගැනීම තමයි පින්නතුනේ ශරීරය තේරුම් ගන්නවා කියන එකෙන් කරන්නේ. ඊළඟට මනස තේරුම් ගැනීම. මෙන්න මේ කරුණ දෙක තමයි අපේ සතිපට්ඨානයේ වැඩීම තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ඒකේ කරුණ ටික ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අපට ලැබෙන වෙලාවෙන් හැටියට අපි සතිපට්ඨාන සූත්‍රයේ කරුණ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද අප සාකච්ඡා කරන කරුණු සියලකම පහේ ඔබට දීපු අත්පත්‍රිකාවේ තියෙනවා. ඒකත් ඉදිරියේදී කියවන්න බලන්න. ඒ අතරේ අපි හැකිතාක් දුරට සූත්‍රයට අදාළව කරුණු කියන්න උත්සාහ ගන්නවා. ඇතැම් විට මගේ භාෂා ශෛලිය එච්චරම මිහිරි නැහැ. නමුත් ඉතින් මේ කරුණු ටික කියන්න වෙනවා කොහොම හරි. පින්නතුනේ සතිපට්ඨානයේදී සිහිය පිහිටුවීමේදී එක්තරා ලස්සන උපමාවක් තියෙනවා. සත්තු හය දෙනෙක්ගේ උපමාවක් තියෙනවා. මොකද ඒ උපමාව අපේ සාමාන්‍ය අපේ එදිනෙදා ජීවිතයේ ස්වභාවය තමයි. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයෙන් නිතර අරමුණු ගන්නවා. ඒ ගන්න අරමුණු වල නිතර හිත දුවනවා. දැන් මේ ඇස්ෙන් දුවන්නේ දැන් කනෙන් ගන්න අරමුණු අනුව තමයි දුවන්නේ. ඊට අමතරව දැන් මාව රූපයෙන් හැට පේනවා. ඒ රූපයටත් ගන්නවා. දැන් මේ ඉන්ද්‍රිය දෙක තමයි දැන් මාරුවෙන් මාරුවට දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඇතැමිට ශරීරයට වේදනාවක් ආව නම් ඊට පස්සේ ඒකට යන්නේ. ඇතැමිට කවුරු හරි බැනපු එකක් මතක් වුණා නම් ඊට පස්සේ ඒක මතක් වෙනවා. ඇතැමිට හොඳ රසවත් ආහාරයක් කිට්ටුවක වෙනවා නම් කැවුම් හැම බදිනවා නම් ඊට පස්සේ නාසයේ තෙන්ට යනවා. ඔය වගේ පින්නතුනේ මේ ඉන්ද්‍රිය හය නිතර එකිනෙක පැහැරගන ස්වභාවයක් තියෙනවා. මේකට බුදුදහමේ මේ සත්තු හය දෙනෙක්ගේ උපමාවක් දක්වනවා. කොහොමද? එක්තරා සත්තු හය දෙනෙක් ඉන්නවා. කවුද මේ සත්තු හය දෙනා? නරියෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, ඊළඟ කිඹුලෙක් ඉන්නවා, ඒ වගේම අහසේ පියාඹෙන කුරුල්ලෙක් ඉන්නවා. මතකද සත්තු හය දෙනා? නරියා, නයා, බල්ලා, වඳුරා, කිඹුලා, කුරුල්ලා. මේ සත්තු හය දෙනා අරගෙන මොකද කරන්නේ? සත්තු හය දෙනාගේ වලිග කොන් පිටිපස්සේ එකට ගැට ගහනවා. ගැට ගහලා අතාරිනවා. අතාරියම මොකද වෙන්නේ? අතාරියම කිඹුල උත්සාහ කරන මේ ටික ඔක්කොම ඇදගෙන වතුරට දැන්. අර කුරුල්ල රාජාලියෙක් වගේ උකුස්සෙක් වගේ සතෙන් නම් එයා උත්සාහ කරනවා ඔක්කොම ඇදගෙන අහතර පියාඹෙන්න. නරියට පුළුවන් නම් නරිය මොකද කරන්නේ? නරිය කැලයට කොහොම හරි ඇදගෙන යන බලනවා. නයාට ශක්තිමත් නම් නයා. නයා මොකද කරන්නේ? නයා කොහොම හරි හුඹසකට යන්න බලනවා. බල්ලට පුළුවන් නම් බල්ල මොකද කරන්නේ? බල්ල ගමට එනවා. බල්ල ගමේ කෙනානේ. අපේ යාළුවනේ ඔය බල්ල ගමට එන්න බලනවා. වඳුරට බැරි වෙලාවක් පුළුවන් වුණොත් වඳුර මොකද කරන්නේ? අර පස් දෙනාම අරගෙන ගහකට යන්න බලනවා. පින්නතුනේ මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මෙන්න මේ සත්තු හය දෙනාගේ උපමාවෙන් කියන්නේ මේ හැම ඉන්න බැඳලා ගැට ගහපු සත්තු හය දෙනා එක කණුවක බඳිනවා. එක කණුවක 6 දෙනාම බඳිනවා. බැඳහම මොකද වෙන්නේ? ටිකක් වෙල යනකම් කණුව වටේ එහෙම දුවනවා, දුවලා කොහොම හරි වෙහෙසුනාට පස්සේ කණුව ළඟම නිදා ගන්නවා. වැටෙනවා. පින්නතනේ සතිපට්ඨානයත් මෙන්න මේ උපමාවෙන් දක්වනවා. කොහොමද අපේ මේ ඉන්ද්‍රිය හරහා නිතර දුවන හිත එක සති නිමිත්තකට ගන්නවා. ඒ සති නිමිත්ත සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්වා කියපු ආකාරයට සිහිය අභිමුඛ කියන එකේදී මෙන්න මේ නාසය ආශ්‍රිතව නිතර සිහිය පිහිටුවා ගන්නවා. මේක තමයි අර කණුව හැටියට සලකන්නේ. මෙතන සිත තියාගෙන තමයි අනිත් හැම භාවනාවක්ම අපි කරන්නට ඕන. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නාසය ආශ්‍රිතව හිත තියන්නේ ආනාපානසති කියලා. නමුත් පින්තුනි පෙර දහමේ පැහැදිලිවම දැක්වෙනවා කුමන භාවනාවක් කළත් මේ සති නිමිති හිත තියාගන්න කියලා. ආනාපානසතිය කරනකොට, බුදුවන භාවනා කරනකොට, අසුභ භාවනා කරනකොට, සකමන් භාවනා කරනකොට, මරණානුසතිය වඩනකොට හැම වෙලාවෙම සිහිය මේ ආශ්‍රිතව තියාගෙන ඉන්න. පින්තුනි මේක තමයි මේ භාවනාවේ සතිය දිනු කිරීමේ මූලික පියවර හැටියට කියන්නේ. පින්තුනි මේ අවබෝධයමත් එක්ක අපේ ජීවිතයේ ප්‍රධානම වෙනසක් වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී අපට කතා කරන්න තියෙන වෙලාව අඩු වෙනවා හොඟ. ඇයි ඒ? දැන් නිතරම කවුරු හරි හම්බුනහම ඉස්සර දේවල් ඔක්කොම කතා කරලා කළා තමයි සතුට ලබන්න උත්සාහ කරන්නේ. දැන් අපි සතුට ලබන්නේ නිතර බාහිරින්. කෙනෙක් දැක්කහම දන්න දේවල් ටික ඔක්කොම කියලා, දන්න අය ඔක්කොම විවේචනය කරලා, කාපු බිව් දේවල් ටික ඔක්කොමත් කියලා තමයි සතුට වෙන්න බලන්නේ. පින්තුනේ මේ ධර්මඥාණයෙන් මේ සතුට ලබන ක්‍රමේ වැඩි වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ සතුට මේ පැත්තෙන් තමයි ඇති වෙන්නේ. තමන්ට සතුට ලැබෙන්න එන්නම නිහඬව මේ ගැන සිහිපත් කිරීමත් එක්කයි තමන්ට සතුට එන්නේ. එයා කතා කරනවා නම් කතා කරන්නේ ඉතාම වටිනා දෙයක්. ධර්මයට අදාළ කෙනෙකුට යහපතක් වන මෙලොවට පරලොවට දෙකටම යහපත වෙන දේ තමයි එයා නිතරම කතා කරන්නේ. ඇයි ඒකට හේතුව? එයාගේ යා හිතන විදිය වෙනස්. එයා අතීතයට දුවන ගතිය අඩු වෙන්නේ නැහැ. අතීතයට දුවන ගතිය අඩු වෙච්ච ගමන්ම කතා කරන දේවල් හුඟක් අඩු වෙනවා. ඇයි කතා කරන්නේ? ඊටාම සිහි අතීත සිද්ධිය සිහි කරත් කතා කරන්නේ ඊටාම සිහියෙන් එයා මානසික පීඩාවක් නොවන විදියට. පින්නතුනේ අපට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත වටින්නේ පින්නතුනේ හිත නිකන් තිබ්බට වටින්නේ නැහැ. හිතට රත්තරම් මුදුවක් දාන්න ඕන. මුද්දක් දාන රත්තරම් මුද්දක්. හිතට තියෙන රැකවරණය මොකද්ද? හිතට තියෙන රැකවරණය තමයි පිනතුනි සිහිය කියන එක, සතිය කියන එක. හිතට සිහිය සතිමත් බව එකතු කරොත් තමයි හිතට අපි උදව් කරා වෙන්නේ, හිත මිතුරු වෙන්නේ. අපි හිත මිතුරු කියලා කියනෝනේ නේ? අපි හිත මිතුරන් හොයාගෙන බාහිරට නියන්නේ නේ? ඇත්තෙන්ම හිතට මිතුරු වෙනවා කියන්නේ මොකද්ද? හිතට මෙන්න මේ සතිය එකතු කරනවා කියන එක. ඒ සතියත් එක්කම පින්නතුනේ තියෙන ලක්ෂණයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරය කියන එක. මොහොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? පින්නතුනේ බුදුහාමර දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තව දකින්නේ නැහැ කියලා. කෙනෙකුට සැපත ලබන්න, දුකෙන් නිදහස් වෙන්න යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියන වර්ණා ගානාවක් ඉදිරිපත් කරනවා. පින්නතුනි මොහොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ හිතට කෙලෙස් ඇති නොවන විදියට හිතන ක්‍රමය. හිතට රාග, ద్వේස, මෝහ ඇති නොවන විදියට හිත ආරක්ෂා කරගෙන හිතන ආකාරය. ඒක සතිමත් බව වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්න පුළුවන්, බුදුගුණ බහනා වෙන්න පුළුවන්, මෛත්‍රී බහනා වෙන්න පුළුවන්, අනිත්‍ය මෙනෙහි කිරීම වෙන්න පුළුවන්, ඕනම ක්‍රමයක් වෙන්න පුළුවන්. අඩු ගන්න කෙනෙක් බණිනකොට කේන්ති යන ගතිය අඩු වෙන විදියට යා පිස්සේ කියලා හිතනවනේ, ඒක තමයි සුමනසිකාරය. ඇයි පින්නතුනි බලන්න දැන් අපිට කියමු අපිට කවුරු හරි බලනවා කියලා පාරයිනේ ඉඳන්. දැන් අපිට කේන්ති යනෝනේ බලන්න මං වගේ වැඩගත් කෙනෙකු මේ සිල් අරගෙන යන වෙලාව බණින එක හොඳයිද කියලා හිතනෝනේ. ඊට පස්සේ කවුරු හරි කියනවා මේ ගණන් ගන්න බයගේ පොඩි මොළේ අමාරුවක් තියෙනවා, ඒක නෑ. යා ඉස්සර හරි හොඳ කෙනෙක්. මොළේ පොඩි ඔපරේෂන් එකක් කරා ඊට පස්සේ තමයි ඔබ අපිට මොකද වෙන්නේ ඊට පස්සේ? කේන්ති යනවද? අර කේන්තිය කොහෙ ගියක්ද නැහැ. මේ මානසික රෝගිය කියලා දැනගත්තු ගමන් අපිට කේන්තියක් නැහැ. පේනදනේ මේකත් යෝනිසු මානසිකාරයන. ඒ නිසා කවුරු හරි බනිනවා නම් එහෙම හිතන්න. මොකද ද්වේෂයෙන් බනිනවා නම් ද්වේෂය කියන්නේ රෝගයක්. ඒක මානසික රෝගයක්. ඒ නිසා බොහෝ දෙනාට රෝග තියෙනවා. අපි කාටත් නොඑක් මට්ටමේක එක මට්ටම් වලින් තියෙනවා. පින්නතුනේ හිත ආරක්ෂා වෙන විදියට හිතන ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. රාගයක් ඇති වෙනකොට කෙනෙක් දැක්කම රාග සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක ඇති නොවන විදියට හිතන ක්‍රමය. යමක් පිළිබඳව මුලාවක් මෝඩකමක් ඇති වෙනවා නම් ඒක ඇති නොවන විදියට හිතන ක්‍රමය. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන එක පින්නතුනේ ඉතාම වැදගත් කරුණක් විදියට දැක් වෙනවා. එතකොට මේ සතර සතිපට්ඨානෙන් කරන්නේ අර දුවන සත්තු ටික එක අරමුණකට ගන්න වගේ එක සති නිමිත්තක බැඳලා තියලා ඒකට අනිත්‍යතාවය ලෝක යථාර්ථයේ තේරුම් යන විදියට ප්‍රඥාව දිනු කරන විදියේ වැඩ පිළිවෙලක් තමයි මේ සතිපට්ඨානෙන් කරන්නේ. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා පින්නතුනේ මේ සූත්‍රයේ ක්‍රම දෙකක් ඉතාම සියුම් විදියට විස්තර වෙනවා. සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවක් කියලා. මේ දෙක වෙනස දන්නවද? සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවීම, කය ගැන හෝ හිත ගැන හෝ වේදනා ගැන හෝ සිතුවිලි ගැන හිත බැඳලා තිබීමට තමයි සති කියලා කියන්නේ. නැත්නම් සතිපට්ඨානය කියලා කියන්නේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, ඇතිවීම නැතිවීම දකින ස්වභාවය. පින්නතුනි මෙන්න මේක තේරුම් ගන්න තමයි අපි මේ ධර්ම මාර්ගයෙන් ඉදිරියට යන්නේ. පින්නතුනි බුදුදහමෙහි අනුශාසනා අපි පිළිපදින්දී විශේෂයෙන්ම අවධාරණය කර යුතු කාරණයක් තියෙනවා. බුදුහාමුදුරෝ බොහෝ සූත්‍රවල දැන් සබ්බාසව සූත්‍රය වගේ තැන්වලදී දේශනා කරනවා ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආස්වානං කයං වදාමි කියලා. දන්න කෙනාට දකින කෙනාට මම කෙලෙස් ප්‍රහීන කිරීම දේශනා කරන්නේ කියලා. දන්න කෙනාට දකින කෙනාට කියලා. කුමක් දන්න කුමක් දකින කෙනාටද? පින්නතුනි දුකෙහි හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව අවබෝධය තියෙන කෙනාටයි මේ ආශ්‍රවයන්ගෙන් ඡේවීම බුදුහාමුදුරු දේශනා කළේ. පින්නතුනි අපි ගමනක් යනවා නම් ඈත ගමනක් දන්නේ නැති ප්‍රදේශයකට යනවා නම් අපි මුලින්ම මොකද කරන්න ඕන? අපි ඒකේ මැප් එක ගන්නවනේ. නැත්තම් ලිපිනේ අරගෙන අපේ නෙවිගේටරේ ගහ ගන්නවා අපි. පින්නතුනි අන්න ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගය යද්දී හරියට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන තමන් මේ මොකද කරන්නේ කියලා. ඒ නිසා පින්නතුනි අපි ධර්ම දේශනා අහද්දී හරි ඉලක්කයක් හොඳ සැලැස්මක් අපේ හිතේ තියෙනට ඕන කොතනටද මේ ධම ඉලක්ක වෙන්න ඕනේ කියලා. අන්න ඒක දේශනා කරද්දි පින්නතුනි ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා අපි දැනගත යුතු සූත්‍රයක්. අංගුත්තර නිකායේ තියෙන අභිඤ්ඤා සූත්‍රය කියලා අපි මීට කලිනුත් ඒ සූත්‍රය ගැන මේ අතන කිව්වා. අභිඤ්ඤා සූත්‍රය කියනවා ඔබ බුද්ධිමත් කෙනෙක් නම් නුවණැති කෙනෙක් නම් නුවණින් අවබෝධ කළගත යුතු කාරණයක් තියෙනවා. නුවණින් ප්‍රහීණ කළ යුතු දෙයක් තියෙනවා. නුවණින් වැඩි යුතු දෙයක් තියෙනවා. නුවණින් සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද නුවණින් දැනගත යුත්තේ? ඔබ නුවණැති කෙනෙක් නම් නුවණින් මොකද දැනගත යුත්තේ? නුවණැති කෙනෙක් නම් නුවණින් දැනගත යුත්තේ දුක ගැනයි. දුක කියන්නේ මොකද්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාය කියූප විදියට ඔබ බුද්ධිමත් නම් මේට ගැලැක්සීස් දහස් ගානකට ඉහළ තියෙන ගැලැක්සියක් දැනගත්තත් ඒ ගැලැක්සියට ගියත් අපි දැනගත්තා වෙන්නේ නැහැ. දැනගත්තා වෙන්නේ පිනතුනි ඒ ගැලැක්සියට ගිහිල්ලත් අපි අවබෝධ කරගන්නේ අපි අත්විඳින පංච උපාදානස්කන්ධය අත්දැකීම. ඒ නිසා නුවණැති කෙනෙක් අවබෝධ කරගත් යුතු නම් කරගත යුතු ප්‍රධාන දේ තමයි මොකද්ද? පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඒක තේරුම් ගත්ත කෙනාට ඊළඟට ප්‍රහීණ කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද ප්‍රහින කළ යුත්තේ? අවිද්‍යාවත් භව තණ්හාවත්. නොදැනීම සහ භවයට ඇලීම කියන මේ කාරණා දෙක දුරු කරන්න ඕන. ඒ ප්‍රඥාවන්ත කෙනා නුවණින් වැඩි යුතු කාරණයක් තියෙනවා. නුවණින් වඩන්න ඕන නම් මොකද්ද වඩන්නට ඕන? නුවණින් අපි කියන හුඟක් දේවල් අපේ සත්‍විස් බෝධි පාරිශක ධර්ම කියලා කියයින්. ඒක ඇතුලේ අඩංගු ආරෂ්ඨංග මාර්ගයේ සත්බොජ්ජංග ඉන්ද්‍රිය ධර්ම අපිට නොයෙක් කරුණු කියන්න පුළුවන්. නමුත් ඒ සියල්ලම පිනතුනේ කරුණු දෙහිකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ මොකද්ද? බොහොම හොඳයි. සමත විදර්ශනා දෙක. ඒ සියල්ලම භාවනා ක්‍රම 40ක් තිබ්බත් දැන් ගිරමාන සූත්‍රෙම දස සංඥා තියෙනවා. ඒ සියලුම දේවල් දෙහික ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සතිය සහ ප්‍රඥාව කියන දෙක. නැත්තම් චිත්ත භාවනාව, ප්‍රඥා භාවනාව, නැත්තම් සමත විදර්ශනා දෙක. වඩනව නම් වඩන්න තියෙන ඔච්චරයි. ආයි ලොකු දේවල් වඩන්න නැහැ. ඒ වගේම ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. මේක වඩනකොට තව දෙකක් නිකන් හම්බ වෙනවා. ඒකට ආයි මහන්සි වෙන දෙයක් නැහැ. ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්ති කියන දෙක. විද්‍යා කියන්නේ දැනුම. ඒ දැනුමට අනුව මිදීම ඇති වෙනවා. ඒ තරමට කෙලෙස් වලින් අපි දුකෙන් නිදහස් වෙනවා. වෙනතු එහෙනම් ප්‍රඥාවෙන් වඩන්න ඕන නම් මොකද්ද වඩන්න ඕන? ප්‍රඥාවෙන් දැනගන්න ඕන නම් දැනගන්න ඕන මොකද්ද? පංච උපාදානස්කන්ධය. ප්‍රඥාවෙන් ප්‍රහිණ කරන්න ඕන නම් ප්‍රහිණ කරන්න ඕන? අවිද්‍යාවයි භව තණ්හාවයි. ප්‍රඥාවෙන් වඩන්න ඕන සමත විදර්ශනා දෙක. ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුත්තේ විද්‍යා විමුක්ති කියන දෙක. මෙන්න මේක පින්නතුනි හොඳට මතක තියාගන්න. අඩු ගානේ මාසයකට සැරයක් හරි, ඊට වඩා වැඩිය සතියකට සැරයක් හරි, ඒ වගේම පුළුවන් නම් දිනපතා හරි මෙන්න මේ සැලැස්මොළුවේ තියෙනට ඕන. මෙන්න මේ දැනුමෙන් තමයි අපි දිනපතා මිහිරට යන්නට ඕන. පින්නතුනි මෙන්න මෙතෙන්දි ප්‍රධාන වශයෙන් වැඩිය යුතු කාරණා දෙක කියන්නේ මෙන්න මේ මුළු සතිපට්ඨාන සූත්‍රෙම කියන්නේ මේ සමත විදර්ශනා දෙක වඩන්න ඕන ක්‍රමය. මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සම්පූර්ණම කියන්නේ පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීම. මොකද සිහිය පිහිටුවන ස්ථාන හතරක් ගැන කියනවා. අපට ලෝභය, ద్వේෂය, බැඳීම් ඇති වෙනවා නම් ඒ බැඳීම් ඇති වෙන ස්ථාන හතරක් ගැන මේ සූත්‍රයෙන් කියන්නේ. මොනවද ඒ හතර? කය, වේදනා, හිත, ධම්ම කියන මේ හතර. කය කියන්නේ මේ ශරීරය. ඒ වගේම වේදනා කියන්නේ සැප දුක් ආදී වේදනා. හිත කියන්නේ අපේ හිත. ධම්ම කියන්නේ චේතනා නැත්නම් සංඥා සංකාර දෙක. මෙන්න මේ පංච වනස්කන්ධය අවබෝධ කරගන්නයි සම්පූර්ණ මේ සතිපට්ඨානය තියෙන්නේ. එතකොට එයින් මුල්ම පියවර තමයි කායේ කායනුපස්සී විහෙරති, ශරීරේහි ශරීරය අනුව ගැන බලන්න, කයෙහි කය අනුව බලන්න. මොහොකටද කය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ මෙන්න මේ බාහිරට පේන රූපේ විතරයි පේන්නේ. නමුත් වෙනතුනේ මේ බාහිරට පේන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපෙන් හදපු ඕලාරික රූපේ විතරයි පේන්නේ අපට. නමුත් ඒකත් එක තව රූප 24ක් තියෙනවා. ඒවා අල්ලන්න බෑ, දකින්න බෑ. හැබැයි මේකේ තියෙනවා. හරියට කරන්ට් එක වගේ. කරන්ට් එක නම් ඇල්ලුවත් හරිය දැනගන්න පුළුවන්. මේක ඇල්ලුවත් හැම දැනගන්න බෑ. බොහොම සියුම් යන 24ක් තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි අපි කය තේරුම් ගත්තා වෙන්නේ. ඒක තේරුම් ගැනීම සඳහායි මේ ටික තියෙන. දැන් අපේ පිණුතුනි මේ භෞතික ශරීරයම දැන් අත නවන්න පුළුවන්, දිග හරින්න නවන්න පුළුවන්කම. මේව පිණුතුනි මනසත් එක්ක යන රූප. මේවට කියන සුකුම රූප කියලා. දැන් මේ ඇස පේනම අපට මේක ඇත්තෙන්ම පටවි ධාතුවට අයිති ඇස. නමුත් මේ ඇසේ තියෙන පෙනීමේ ශක්තිය ඒකට කියනවා ඇසේ ප්‍රසාදේ, චක්කු ප්‍රසාදය. ඒක අපට පේන්නේ නැහැ. ඇහැ පේනවා, හේතෙන් චක්කු ප්‍රසාදය අපට පේන්නේ නැහැ. ඒක රූපයත් එක්ක ඒවලට ක්‍රියාත්මක වෙන එකක්. ඒ වගේම ශරීරයේ තියෙන මෘදු ගතිය, ස්ත්‍රී ආදී මේ වර්ණවත් ගතිය, මේ තව රූප 24ක් තියෙනවා මේ භෞතික රූපය ඇසුරු කරලා යන. මෙන්න මේ දෙකම තේරුම් ගන්න එක තමයි මේ කයනුපස්සනාවෙන් කරන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි මුල්ම පියවර තමයි ශරීරයේ තීරුම් ගැනීම යන ගමනේ පළවෙනි පියවර තමයි ආනාපාන සති භාවනාව. හිත මේ නාසියාස්තයතෝ තියලා හුස්ම ගැනීම හා පිටකිරීම ගැන හොඳට සතිමත්ව ඉන්නකොට තේරෙනවා මොකද්ද මේ ශරීරයේ ක්‍රියාත්මක වෙනවා. මේක ක්‍රියාත්මක වන්නේ මේ හුස්ම ගැනීමත් එක්ක. මේ හුස්ම ගැනීම පිටුපස්සේ තියෙන මොකද්ද? අපේ ශරීරය සහ මනස. ඒ ශරීරය කියලා කියන්නේ ආහාරය, තෘෂ්ණාව, අතීත කර්මය කියන මෙන්න මේ කරුණු වලින් හදලා දීපු දෙයක් තමයි මේ ශරීරය කියලා අපට පේන ගන්නවා. නිතරම හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව සතිමත් බව දින වෙනවත් එක්කම හරියට අවබෝධයෙන් අපි කරනවා නම් අපට තේරෙනවා මේ ශරීරය ආසිතව හුස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ හුස්ම ක්‍රියාත්මක වීමත් එක්ක ජීවිතය ඉදිරියට යනවා. යාට මේ ස්ථිරව තියෙන සත්‍යයක් මෙතන සත්‍ය ක්‍රියාත්මක වන්නේ හේතුඵල ධම මත කියන එක පේනවා යාට. මෙන්න මේකෙන් ශරීරයට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙනවා. මේක පළවෙනි පියවර. එතකොට අපි හුස්ම ගන්නවායි කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියන එක. ඒ හුස්ම ගන්නේ මේ ශරීරය තියෙන නිසා. මේ ශරීරයේ පිටුපස්සේ මොකද තියෙන්නේ? එක අතකින් අතීතයෙන් ගෙන ආපු කර්ම විඥානය තියෙනවා, තෘෂ්ණාවත් එක්ක, අවිද්‍යාවත් එක්ක. අනිත් අතින් අපි මේ ජීවිතේ ගත්ත ආහාර ටික තියෙනවා. මෙන්න මේ ටික මතයි මේ කියන්නේ කියලා දකිනවා. මේක තමන්ගේ කියලා ගන්නෑ. මේක ක්‍රියාවලියක් විදිහට හඳුනා ගන්නවා. මේක තමයි ශරීරය අවබෝධ කරගන්න පළවෙනි පියවර. ඊළඟට පිනතුනේ මේ මනසත් එක්ක යන ශරීරය තුල තවත් දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද්ද? සතර ඉරියව්වක් තියෙනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති, ඨිතෝවා ඨිතෝමීති පජානාති, නිසින්නෝවා නිසින්නෝමීති පජානාති, සයනෝවා සයනෝමීති පජානාති. ඇවිදිනකොට තමන් ඇවිදින බව ගැන හොඳට සිහියෙන් යනවා. ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව ගැන ඉන්නවා. ඒ වගේම හිටගෙන ඉන්නකොට හිටියන ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්නවා. වාඩි වෙනකොටත් එහෙමයි, නිදිනකොටත් එහෙමයි. මේ ඉරියව්වත් එක්ක දකිනවා මේ මනසත් එක්ක වෙන මේ ශරීර ක්‍රියාවලියක ක්‍රියාවලියක්. මේ හතර ඉරියව්ව කියලා කියන්නේ මෙතන ස්ථිරම සත්‍යයක් නැති බව තේරුම් ගන්නවා. මේක ක්‍රියාවලියක් විතරයි. මේ මනසත් එක්ක යන මේ භෞතික ක්‍රියාවලියක් කියන කෝ තේරුම් ගන්නවා මේත් එක්ක. දැන් අපි යන්නේ නිතරම මම යනවා, මම වාඩි වෙනවා එහෙම කියලා තමයි යන්නේ. නමුත් මේක දිනු වෙන පිනතුනි පිටස්තර කෙනෙක් මේ දෙස බලන වගේ මේ ශරීරය දෙස බලන්න එන්නම හුරු වෙනවා. තමන් ගැන විතරක් නෙවෙයි. අජ්ජත්සන් වා කාය කානපසි විරති කියලා මුලින් තමන් ගැන මේක හිතනවා. ඒකම තමන්ගේ බාහිර කෙනාට මේක සම්බන්ධ කර කර බලනවා. එයාටත් තියෙන මේ වගේ දෙයක්ම කියන එක බලනවා. මොකද අපේ ශරීරයල්ම දුරු වෙන වගේම බාහිර කෙනා ගැන තියෙන ඇල්මත් ටිකෙන් ටික අඩු වෙනට ඕන. ඇල්ම කියන්නේ යුතුය ගන්නව කරින් එක නෙමෙයි මේ. අපි දැඩියම රාගයෙන් ද්වේෂයෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඊළඟට පින්නතුනේ සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ තමන් උදේ අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යනකම් කරන හැම කටයුත්තක්ම ඉතාම සිහියෙන් කරනවා. කරනකොට කරන අවස්ථාවේදී මේ සත්ව පුද්ගල සංඥාව දුරු වෙන ආකාරයට බලමින් එයා එදිනෙදා කටයුතු ටික කරනවා. කරන හැම කටයුත්තක්ම එයා සිහියෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා. කරන්න කරන පිනතුනේ හරියට හේතුඵල ධම දකිමින් නම් කරන්නේ මෙයා කායනපස්සන ආශ්‍රිතව කරන්න කරන්න මෙයා දන්නවා මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, ආහාරවලින්. මේ ප්‍රත්‍යයෙන් වෙච්ච දෙයක් මේක. ඒ ප්‍රත්‍ය නැති වෙච්ච ගමම්ම මේ ක්‍රියාවලිය නැති වෙන බව දන්නවා. මේකේ පිටුපස්සේ මේ යම්කිසි හේතුඵල ධමයක් කියන එක උ දකින්නවා. අද මේ ශරීරයක් තියෙන අපි ගත්ත ආහාරයේ ප්‍රතිඵලයක් කියන එක මේ හේතු උ දකින්නවා. ඒ විතරක් නෙවෙයි තමන් ගන්න ආහාරයේ දෙස උනත් නුවණින්ම උ බලනවා. ආහාරය දැක්ක ගමම උහුට පේනවා. මොකද්ද පේන්නේ? ආහාරයේ ලස්සන ටික වගේම මේ ආහාරෙන් තමයි මගේ ලේ ටික හැදෙන්නේ, මගේ කෙස් ටික, නියපොතු ටික ඔක්කොම ටික හැදෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන මේ ආහාර ටික නේද කියන එක දන්නවා. ඒ වගේම කෙනෙක් දැක්ක ගමන් දන්නවා මේ ලස්සන රූපයක් තිබුණට මේ ඉතින් තියෙන මේ කැම ටිකක් කියන එක දන්නවා. බත් ටිකක්, පාන් ටිකක් නේද, කිරි හොදි. ඉතින් ආප මේ ලොරි ගණන් ගත්තුව තමයි මේ තියෙන්නේ. කිරි හොදි බවුසර ගණන් ඉතින් හොදිත් එක ගත්තුව තේබියකුව. ඒකේ ප්‍රතිඵලය තමයි මේ කියන එක දකිනවා. එතකොට එන්න එන්නම මේ හේතුඵල ධර්මෝ දකින කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟ පියවර තමයි පින්නතුනේ සතර මහා භූත රූප මේත් එක බලනවා. පට ව්‍යාපෝතිය ජෝ වායෝ කියන හතර මේ ශරීරේ පිටපස්සේ තියෙනවා. ඒක නුවණින් දකින්න තියෙන්නේ. පටවි කියන්නේ දැඩි ගතියක් තියෙනවා. ආපෝ කියන්නේ වැගිරෙන ගතියක් තියෙනවා. තේජෝ ගතිය කියන රස්න සීතල ගතියක් තියෙනවා. හමන ගතියක් තියෙනවා. මේ හතර අපිට පේනවද? මේ හතර පේන්නේ නැහැ. මේ හතරෙන් නිර්මාණය කළ දීපු දේ පේනවා. මේ හතර පේන්නේ නැහැ. ඒක තමයි පේනතුනේ මේ හතරට භූත රූප කියලා කියන්නේ. දැන් භූතය කියන්නේ කාටද? භූතය කියන්නේ නොපෙනී ඉන්නෝ නේනේ. නොපෙනී ඉඳලා අපිව රවට්ටන්නට නෙමෙයි භූතයෝ කියලා කියන්නේ. එතකොට මේ සතර මහා භූත රූප වලින් කරන්නේ නොපෙනී මෙයා රඟපානෝ. අපට රූපයක් නිර්මාණය කළ දීලා අපි වල්ලා ගන්න බලනවා. රූපයක් විදියට බැරි නම් දරුවෙක් විදියට පෙන්වනවා. නැත්තම් වාහනයක් විදියට පෙන්වනවා. නැත්තම් කෑමක් විදියට පෙන්වනවා. රත්තරන් බඩු විදියට පෙන්වනවා. නැත්තම් උපාධි සහතිකයක් විදියට මොකක් හරි දෙයකින් අපි වල්ලා ගන්න බලන්නේ. එක එක ක්‍රම වලින් අල්ල ගන්න උත්සාහ කරන බැරිම නම් මොකද කරන්නේ? භෞතික රූප වලින් බැරි නම් මොකද කරන්නේ? ඊට පස්සේ ಗುಣ කතන කරනවා. ශබ්ද රූපයක් විදියට සියුම් රූපයකින් එනවා. අනේ ඔයා හරිය හොඳ කෙනෙක්, හරිය ලස්සනයි. වයසක කෙනෙකුටත් කියන අනේ ඔයා අවුරුදු 30ක් විතර පේන්නේ. එහෙම කියලා කොහොම හරි ක්‍රමයකින් මේ කෙලෙස් ඇති කරන විදියට ශබ්ද රූප වලින් ගන්නවා. ශබ්ද රූපයක් වුණත් වෙනතුනේ ඒකත් රූපයක්. එතකොට මෙන්න මේ සතර මහා භූත රූප වල ලක්ෂණය තමයි අපිව මුලා කරන ස්වභාවය. මෙන්න මේක නුවණින් දකින්න දකින්න තමයි පිනතුනේ මේ ලෝක යථාර්ථය අපට එන්න එන පේන ගන්නෙ. පිනතුනේ එක්තරා කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒ කාන්තාර වල මිස්සර යනකොට කාන්තාර වල සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා. යක්ෂයෝ ඉන්නවා. මේ මිනිස්සු මරාගෙන කන යක්ෂයෝ. ලේබොන සත්තු ඉන්නවා. මේ සත්තු මොකද කරන්නේ? ලස්සන රූප මවාගෙන ඇවිල්ලා මිනිස්සු මුලා කරනවා. දැන් පිරිමි කෙනෙක් නම් යන්නේ ලස්සන කුමාරිකාවක් විදියට ඇඳගෙන ඇවිල්ලා මෙයා මුලා කරලා ගිහිල්ලා මෙයා ඊට පස්සේ මරාගෙන කනවා. ගැහණු කෙනෙක් නම් යන්නේ ලස්සන කුමාරයෙක් විදියට ඇඳගෙන මල් මාලා පළඳගෙන ඇවිල්ලා මෙයාව වසඟ කරගන්නවා. පින්නතුනේ මේ සතර මහා බෝධ රූපත් එහෙම දෙයක් කියලා කියනවා. අපිව මුලා කරන්නේ විවිධ විදිහේ වර්ණ දම අපිව මුලා කරන්න උත්සාහ කරන. ඒතකොට බුදුදහම කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ ප්‍රඥාව කියලා කියන්නේ අපිව දක්ෂයන් කිරීම. එන්න එන්නම අපේ ප්‍රඥාව වැඩි කළා මේ දේවල් වල මුලාවටපත් නොවන විදියට අපිව ප්‍රඥාවටපත් කිරීමයි බුදුදහම තුලින් අපි කරන්නේ. එතකොට සතර මහා භූත රූප වලින් කරන්නේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ ආහාරය කියලා කියන්නේ මෙහෙම දෙයක් කියන එක අපට පෙන්වන්න උත්සාහ කරනවා. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. දැන් මනෝ, චිත්ත, විඥාන කියලා තුනක් තියෙනවා. ඉති චිත්ත, ඉති මනෝ, ඉති විඥාන කියලා ධර්මයේ විස්තර වෙනවා. ඒ වගේ සමාන ලක්ෂණක් තියෙනවා. ඒ අතරේ වෙනස් ලක්ෂණක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්නට ඕන. හරියට දැන් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. දැන් අපි කියමු ඔබතුමා කියලා. ඔබතුමා ගෙදර ඉන්නකොට දරුවන්ට එකට කරිකයක් තියෙනවා. එතකොට රැකියාවට ගියාට පස්සේ එතන සේවකයෙක්, පන්සලට ආවට පස්සේ ඔබතුමා දායකයෙක්. නමුත් එකම පුද්ගලයා. ඒ තැන අනුව නම් අනුව ගෙදරදී ආපච්චි කියලා කියනවා. රැකියාවේදී සේවකයෙක් කියලා කියනවා. මෙහාම දායක මහත්තයෙක් කියලා කියනවා. සිතත් අනේ වගේ දෙයක්. මනෝ කියලා කියන්නේ සිතුවිලි මවන ස්වභාවය. රූප මවල දෙන ස්වභාවය. වේදනා මවල දෙන එකට කියනවා මනෝ කියලා. එතකොට අපි ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ගන්න දේ මවල දෙන එකට කියනවා මනෝ කියලා. ඒකම හඳුනා ගන්නකොට කියනවා විඥානය කියලා. ඒකම හිතනකොට කියන එකට චිත්ත කියලා. එතකොට එකම මානසික ස්වභාවයේ ක්‍රියාවලිය අනුව ඒ අවස්ථා හැටියටයි ධර්මයේ තුල විස්තර වෙන්නේ. මනෝ කියලා. චිත්ත කියන්නේ ඒක හිතන එක, විඥානය කියන්නේ ඒක හඳුනා දෙන එක. දැනගන්න එක. විජානාති කියන එකෙන් තමයි විඥාන කියන එක හැදෙන්නේ. ඒ වගේම ඕකෙම ඉහළ අවස්ථාවක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාවට ඥාන කියලා තමයි කියනවා. එකම ඇත්තෙම රූට් එක දැන් පාලි භාෂාව අනුව රූට් එක ගත්තොත් එකම රූට් එක කියන්නේ ඥා කියන රූට් එක. ධාතුව අපි පාලි භාෂාවෙන් කියනවා ඥා කියන. ඒ ඥා කියන එකට වියන දැම්මම විඥාන වෙනවා. පය දැම්මම පඤ්ඤා වෙනවා. ඥා විතරක් දැම්මම ඥාන වෙනවා. ඒ වගේ ඒ රූට් එකට ඒ තැන අනුව ප්‍රිෆික්ස් එකෙන් ඒ අර්ථ වෙනස් කරනවා. එතකොට මනෝ කියන්නේ යමක් මවල දෙන ස්වභාවය. දැන් නැති දේ ඇති හැටියට මවල දෙන එක තමයි මනෝවලින් කරන්නේ ඇත්තෙම. විඥාන කියලා කියන්නේ ඒක දැනගන්න ස්වභාවය, චිත්ත කියන්නේ ඒක හිතන ස්වභාවය. එතකොට හිතේ ස්වභාවය තමයි හිත තනියම ක්‍රියාත්මක වන්නේ නැහැ. හිත යන්නේ චෛතසිකත් එක්ක. අපි කියන්නේ දෙවනස් චෛතසික කියලා කියන අභිධර්ම හැටියට දෙවනස් චෛතසික කියලා කියනවා. 52 චෛතසිකස් තියෙනවා. එතකොට මේ දෙවනස් චෛතසික වලින් හතක් විශේෂයෙන්ම නිතරම යෙදෙනවා. ඒවට කියනවා සබ්බචිත සාධාරණ චෛතසික කියලා. ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර කියලා. මේ හතේ ස්වභාවය තමයි ඒව කුසලවත් අකුසලවත් කියලා කියන්නේ නැහැ. ඒකේ ලක්ෂණය තමයි ඒකේ යෙදෙන සම්මාදීටි අනුව තමන්ගේ ඇටිටියුඩ් එක අනුව මේ හත කුසලද අකුසලද කියන එක තීරණය වෙනවා. දැන් මානසිකාරය කියන චෛතසිකය සිතවිල්ල හොඳ එකක් විදිහට යනකොට යෝනිසෝ මානසිකාරය. ඒක අකුසලයට බර වෙනකොට අයෝනිසෝ මානසිකාරය. සංඥාත් ගත්තත් එහෙම සංඥා ගන්නකොට අකුසල පැත්තට යනකොට අකුසල සංඥා, කුසල පැත්තට ගන්නකොට කුසල සංඥා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ දස සංඥා වඩන්නේ කියලා. දැන් සංඥා තිබුණට ඔක්කොම දුරු කරන්න කියලා නෑ. අකුසල් ඇති වෙන, කෙලෙස් ඇති වෙන සංඥා තියෙනවා නම් ඒව බැහැර කරන්න ඕන. නමුත් කුසල් වැඩෙන සංඥා තියෙනවා, දස සංඥා, ඒව වඩන්න ඕන. එතකොට මේ හිතම පින්නතුනි, මේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි හිත නාම රූපාශ්‍රයෙන් හිත නිතරම හට ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නාම රූප පත්‍ය විඥානං කියන නාම රූපෙන් විඥානේ හදලා දෙනවා. ඊට පස්සේ විඥානේ පැත්තෙන් ආයෙ මේ ඊට පස්සේ නාම රූප පැත්තට බලපෑම කරනවා. මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය යන්නේ. එතකොට මේ හිත සාමාන්‍ය ස්වභාවයේ තමයි හිත ෂණිකව හටගෙන ෂණිකව එතනම නිරුද්ධ වෙනවා. එතකොට ඒ හිත විඥාණය අසාස්ත්‍රිතව හටගන්න විඥානයක් නම් ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. කනාශ්‍රයෙන් හටගන්න විඥානයක් නම් ඒකට කනාශ්‍රිතව නම් සෝත විඥානය, නාසාශ්‍රිතව නම් ගහන විඥාන. ඔහොම විඥාන හයක් යනවා. මේ මුල් පහ පංච විඥානය, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ ආශ්‍රිතව තියෙන එකට කියනවා පංච විඥානය කියලා. මේ පංච විඥාන වර්තමානයි. වර්තමානයේ ඒ මොහොතේ හටගන්නේ. නමුත් මනෝවිඤ්ඤාණය කියන එක වර්තමානයේ හටගන්නත් පුළුවන්. නමුත් මනෝවිඤ්ඤාණයට බොහෝ විට වෙන්නේ මේ පංචේන්ද්‍රයන් ගත්තු ඒවා අර එතනම නිරුද්ධ වෙච්ච එක අතීත අරමුණක් විදියට අරගෙන වර්තමානයේ පෙන්නනවා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මනස වඩනවායි කියලා කියන්නේ යෝනිස්ව මනසිකාරය දිනු කරනවායි කියලා කියන්නේ මෙන්න මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන එක වර්තමානයේම දකින්න අපිට ඉගෙන ගන්න හුරු වෙනවා. හැබැයි මුලදී අපට ෂණිකව දකින්න බෑ. අපි සීලෙන් කරන්නේ, කායික වාචික සංවරයෙන් කරන්නේ අර හිතට ඇතිවන සිතුවිල්ල නිරුදුනාට පස්සේ දිගින් දිගටම කායික ප්‍රතිචාර දක්වන ගතිය ටිකෙන් ටික අඩු කරන එක. දැන් අපි ඉස්සර බණ දහමහන කලින් කවුරු හරි මොකක් හරි කියුවනම් එකට එක ෂණිකව කියනෝනේ නේ. බැන්න නම් ඒවලේ මනිත් පැත්තට බනිනවා. දැන් පොඩි කාලේ කවුරු හරි ගැහුවනම් අනිත් පැත්තට එහෙම ගැහුවා. දැන් අපි ටික ටික සිවිලයිස් වෙනවා කියන්නේ දින වෙනවා කියන්නේ ඒක ටිකක් අඩු කරනවා. ඒක තමයි සිල්වත්කම කියලා කියන්නේ. එතකොට මුලින් කරන්නේ සීලෙන් කරන්නේ අර ක්ෂණිකව ඇතිවෙච්ච එක කායික ප්‍රතිචාර දක්වන එක ටිකෙන් ටික අඩු කරන එක. ඒක තමයි මූලික පියවර. ඊට පස්සේ කරන්නේ සිතෙන් ටිකෙන් ටික අර වේගයේ හිතේ ඇතිවන ක්ෂණිකව හිතින් ඊට පස්සේ ප්‍රතිචාර දක්වන යනවා ගේන්ස් එකට. ඒකත් එන්නේ ටිකෙන් ටික අඩු කරනවා. අඩු කරලා අන්තිමටම සතිමත් බව, සම්මා සතිය, සමතය කියලා කියන්නේ මේ වර්තමානයේ ජීවත් කරවන්න උපරිම උත්සාහ කරන මේ මොහොතේම වර්තමානයේ දකිමින්. හැබැයි එහෙම කළත් බුදුදහමෙන් බැහැර ශාසනවලදී හරියට බුදුහාඳුරන්ගේ ධර්ම, බුදුහාඳුරන්ගේ දහම් පණිවිඩය අහන්න බැරි වෙච්ච අය සම්පූර්ණ මනස තේරුම් ගන්න බෑ. එයා වර්තමානයේ ජීවත් වුණත් අතීත අත්දැකීම්වලදී අය මුලා වෙනවා. ඒ අය දුක සැප දෙකටපත් නොවුනත් උපේක්ෂාවේදී මුලා වෙනවා. මෙන්න මේක හරි වැදගත්. දැන් මේ සූත්‍රයේදී අපි ඉදිරියට සාකච්ඡා කරන මේක. උපේක්ෂා සහගත නිර්ආමිස උපේක්ෂාවකුත් තියෙනවා, සාමිස උපේක්ෂාවකුත් තියෙනවා. සාමිස කියන්නේ කෙලෙස් සහිතව දින උපේක්ෂාවක් තියෙනවා. දැන් අපි ඇතැමිට හොඳට ලස්සනට ඉන්න කවුරු හරි බැන්නත් නැති වගේ ඉන්නවා, බොහොම උපේක්ෂාවෙන් ඉන්නවා. අපිට දැන් ඉන්න පුළුවන් ඕන දෙයකින් උපේක්ෂා. නමුත් ඒ උපේක්ෂාව නිරාමස උපේක්ෂාවක විදිහට සැලකන්නේ නැහැ. ඇයි එහෙම නොසලකන්නේ? ඒක සාමිසයි. ඇයි ඒ? අපි මේ බැනපු කෙනා ඉන්නවා කියන හැඟීමෙන් තමයි සාමි ඉන්නේ. ස්ථිර පුද්ගලයෙක් ඉන්නවා කියන පදනමෙන් තමයි මේ උපේක්ෂාවෙන් ඉන්නේ. ඒක මුල් අවස්ථාවේදී හොඳයි. හැබැයි ඉහළට යනකොට අපි ඒකත් ඉක්මවලා නිරාමස උපේක්ෂාවට පත් වෙනවා. නිරාමස උපේක්ෂාව කියන්නේ එයා මේ මොහොතේ මේ සත්පුද්ගල සංඥාව දුරු කළා. එයා හේතුඵල ධමයෙන් අනිත්‍යතාවයෙන් පුද්ගලයෙක් දකිමින් තමයි උපේක්ෂාවෙන් ඉන්නේ. බුදුදහමෙන් බැහැර කෙනෙක් සමතේ දිනු කළත් එයා ඉන්නේ, එයා සාමිස උපේක්ෂාවෙන් ඉන්නේ. සාමිස අදුක්කම සුඛ වේදනාවෙන් ඉන්නේ. බුදුදහමෙහි කම්මසගත සම්මාදිටිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිටියට පත්වෙච්ච කෙනෙක් තමයි මෙන්න මේ නිරාමිස උපේක්ෂාවට පත් වෙන්නේ. එහෙම නැති කෙනෙක් උපේක්ෂාවෙන් හිටියත් එයා මෝහයෙන් ඉන්නේ. එයා අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාව මුල් කරගත් උපේක්ෂාවකින් තමයි දැන් මේ බාහිර සාසනවල ඉරිදිමත් කෙනෙක් ඉන්නේ. ධානය වඩලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් සුසුකම් තියෙන කෙනෙක් වුණත් මහා කල්ප 84,000කට ආයුෂ තියෙන නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙට සුසුකම් ඇති කරගෙන ඉන්න කෙනෙක් ඉන්නේ. අර අවිද්‍යාවෙන් මෝහය සහිත අවිද්‍යාවෙන් ඉන්නේ. නමුත් අපි වාසනාවන්තයි. ඒ මෝහය සහිත අවිද්‍යාව දුරු කරලා නිරාමිස අවිද්‍යා නිරාමිස උපේක්ෂාවකට පත්වන මාර්ගයක් අපට තියෙනවා. එතෙන්දි කරන්නේ, එතෙන්දි තමයි අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ. එතෙන්දි අපි උපරිම ලෙස වර්තමානයේ හට ගැනීම නිරුද්ධ වීම අපි දකිනවා. ඒකට අපි ඉදිරිය දෙනවා. ඇත්තෙන්ම ඉදිරියෙන් අපි සාකච්ඡා කරන චිත්තානුපස්සනාවත් එක්ක අපට යන්නේ කාරණා. ඇත්තෙන් මේක අපිට සාමාන්‍යයෙන් අපි ඇත්තෙම ධර්මයේ හරහා තමයි අපිට කියන්න තියෙන්නේ, අපට අත්දැකීම් නැති නිසා. හැබැයි සාමාන්‍ය ලක්ෂණෙදි ගත්තොතින් ඒ අය සාමාන්‍ය භෞතික ශරීරයක් දරාගෙන තමයි මනුස්ස ලෝකෙ ඉඳගෙන අරූප සංඥාවෙන් හිටියේ. මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන්නේ නැහැ මනුස්ස ලෝකෙ ඉඳලා කෙනෙක්. මනුස්ස ලෝකෙ ජීවත් වෙන කාලෙදී ගියත් යන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙට. සියුම් රූපයක් තියෙන බ්‍රහ්ම ලෝක වර්ග දෙකක් තියෙනවා, රූපාචර සහ අරූපාචර කියලා. එතකොට රූපාචර බ්‍රහ්ම ලෝකවලදී සියුම් ශරීරයක් තියෙනවා. අරූපාචර බ්‍රහ්ම ලෝකයේදී හිත ඉක්මවල, ඒ කියන්නේ කය ඉක්මවල ගිහලා හිතෙන් විතරක් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපට කොහොමද මේ අපස්සන් ඥානය ඇතුළු අරූප ඥානය? දැන් අපි වතුර ටික, දැන් මේ වතුර ටික ලික්විඩ් එකක් විදිහට තියෙනකොට මේකට වීදුරක් ඕනනේ. නමුත් මේ වතුර ටිකම රත් කරෝතින් අංශක 100ට රත් කරෝතින් මේ වතුර ටික හුමාලයක් බවට පත් වෙනවා. එතකොට මේ වතුර ටික අපිට පේන්නේ නැහැ ඇත්තෙම. මේ වතුර ටික රඳව ගන්න අපිට වාජනයක් ඕනෙත් නැහැ හුමාලයේදී. ඒක අපි විශ්වාස කරනවද? විශ්වාස කරනවද ඒක? ඔව්. මේ වතුර ටිකම අපි අයිස් කරවතින් මේක අයිස් කැටයක්. එතකොටත් වාජනයක් ඕනේ. අපිට ඒක අයිස් කරන කෙනෙකුට ගහන්නත් පුළුවන්. මේ එකම වතුර ටිකේ ස්වභාවය නේනේ. එතකොට අපේ ශරීරයත් එහෙම අදාප්ප අපේන මානසිකත්වයට අනුව අදාපට මේ රළු ශරීරයක් ඕන. අද අපේ මානසික ස්වභාව. නමුත් මේ මනසම දිනු කරාට පස්සේ, මේ මනසම දිනු කරාට පස්සේ අද අපි හැතෙමිට අපේ මනසේ ස්වභාවය හරියට අයිස් කැටයක් වගේ. නමුත් මේ ශරීරය ඥානස ප්‍රමාණයකට දිනු කරාට පස්සේ දිව්‍ය බ්‍රහ්මතලවලදී මේක හරියට මේ ලික්විඩ් එකක් වගේ අපේ සම්පූර්ණ ජීවිතේ. සමහරවිට එතන මරණයෙන් පස්සේ ඒක වෙන්නේ නැත්නම් ඒ ඉන්නකොටම ඔව් ඇත්තෙම අපේ ජීවිතයේ මරණය කියලා සාමාන්‍යයෙන් අපි දැන් ජීවත් වීම කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ හිතාගෙන දැන් මේ ශරීරයත් එක්කම ජීවත් වෙනවා කියලා නේ තමයි හිතෙන්නේ. ඇත්තෙම මෙහෙම හිතුවට දැනුත් අපි මනසින් තමයි ජීවත් වෙන්නේ. මේ ශරීරය ආශ්‍රිත අපි හිටියට දැනටත් අපි මනසෙන් තමයි ඉන්නේ. අතෙන්දි වෙන්නේ අරූපාචර තලය සඳහා දිනු කරාට පස්සේ වෙන්නේ රූපාචර තලය දක්වා දිනු මනුස්ස ලෝකයේ දියදානේ ලැබුණ පස්සේ රූපාචර මට්ටමේ දින්නේ එයා ඉහෙළම ඒ මානසිකත්වයේ මට්ටමේ ඉන්නේ. දැන් අපි කියමු මනුස්ස ලෝකේ ඉඳලා තිරසංගත සත්‍යුගික මානසිකත්වයක ඉන්නකොට අපි ශරීරයෙන් හිටියත් අපි ශරීරේ දැවීමෙන් වගේනේ අපි ඉන්නේ. දැඩි ද්වේෂයකින් නම් ඉන්නේ. යක්ෂයෙක් රාක්ෂයෙක් වගේනේ ඉන්නේ. මේ ශරීරෙම දැවෙන ස්වභාවයනේ අපි ඉන්නේ. ඒ වගේම තමයි මනස පිරිසුදු කරලා දෙවියන් වශයෙන් මනස දිනු කරාට පස්සේ මේ ශරීරය දරාගෙන අපි ඒ දෙවියන්ගේ මානසිකත්වය අපි ඉනේදාට අපිට මේ ශරීරය දරාගෙන හිටිය ශරීරය සැහැල්ලුයි අපට. බ්‍රහ්මතලයට යනකොට ඊටත් වඩා මේ අපේ හිත ශරීරය දෙකම සැහැල්ලු වෙනවා. ඒ ශරීරය සැහැල්ලු වෙන ජීවත් මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඉද්දී මේ ශරීරයත් කිසියම් ප්‍රමාණයක සැහැල්ලු වෙනවා. භෞතික ශරීරය ඇත්තෙම භෞතික ශරීරයේ හැකියාවක් තියෙනවා මේක එක එක මට්ටමකට සියුම් කරන්න පුළුවන් හිත දිනු කිරීමත් එක්ක. දැන් අහසින් යනවා කියලා කියන්නේ දැන් මේ ශරීරය අහසින් යනවනේ. ඔව් අභිඥා ලැබලා සමාධිය දිනු කළා හතරෙන් ධ්‍යාන පාතබලා එතෙන්දි මේ ශරීරය සෑලු කිරීමේ හැකියාවක් තියෙනවා. අද අපේ මනස මේ කෙලෙස් බර නිසා තමයි මෙහෙම තියෙන්නේ. මෙතෙන්ට පොළවට හිරවල මෙහෙම තියෙන්නේ. මනස සෑලු කිරීමත් එක්කම අපි මේ ශරීරයම ඉහළට සෑහලුවට යන ගතියක් තියෙනවා. දැන් අපේ ශරීරය බලන්න දැන් අපි කිලෝ 50කටක් බරයිනේ අපේ ශරීරය. නමුත් අපි කිලෝ 50කටක සිමෙන්ති කොටයක් උස්සන්නේ කොහොමද? දැන් අපි ශරීරය උඩ පනිනකොට අපිට නිකම පුළුවන්නේ පනිනනේ. හැබැයි අපි ඒ උසම දැම්මොතෙන් සිමෙන්ති කොටයක් පුළුවන්ද එහෙම? අපිට දාන්න බෑනේ නේ. එතකොට මේ ශරීරය අද මෙහෙම සැහැල්ලු වෙන මනස නිසා. ඒතකොට මනස තවදුරටත් ධානයත් එක්ක දිනු කරනකොට මේක ඊටත් වඩා සැහැල්ලු වෙලා අහසින් යන පුළුවන් මට්ටමක් ඇති වෙනවා. එතකොට ධාන මට්ටමේදී කියන්නේ වෙනත් බ්‍රහ්ම ලෝකයට යනවා කියලා කියන්නේ අන්න ඒ මට්ටමට මේ ශරීරය සැහැල්ලු කළ ඒ තත්ත්වයට පත් වෙන එක. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකේ කරා තමයි යන්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යද්දී එයා සාමාන්‍ය මරණයෙන් පස්සේ තමයි සාමාන්‍ය යන්නේ. ඒ ගියත් ඔව් ඇත්තෙන්ම සාමාන්‍යයෙන් අපි කියනවා දැන් බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා උදිවා වේරණේ ඇත්තෙන්ම මේ අසිත තාපසය ගැන නේ කියන්නේ. ආලාර කාලම් ගැන නෙවෙයි කියන්නේ. ආලාර කාලම් උද්දකරම පුත්ත ගැන එහෙම ගියපු කතාව නෙවෙයි. ඒගොල්ලෝ මරණයෙන් පස්සේ යන තත්ත්වයක් නේ කියන්නේ. ආලාර කාලාම දෙන්න ආලාර කාලාම දෙන්න ගැන දැන් සාමාන්‍ය මොකද දැන් අපි අහලා තියෙන්නේ. ලැබුව කට්ටිය. ඒ කියන්නේ එකක්ේ අරූප ලෝකේ ඥානයක් නෙවෙයි. අරූප ලෝකේ ඉන්න විතරයි කියලා මම හිතුවේ ඒක ලබා ගන්න පුළුවන්. නමුත් මෙයා මිනිස් එක්ක වශයෙන් ඉන්නේ නැහැ. ඇත්තෙම අරූප ආචර හෝ රූප ආචරිතයක් නෙවෙයි. දිව්‍ය ලෝකේ දිව්‍ය තලයට යන්නත් මෙහෙදී ඒ කුසල දිනු කරපු අයයි. මෙතන තමයි සෙන්ටර් එක. මෙතන තමයි මධ්‍යස්ථානය. මේ මධ්‍යස්ථානයේ ඉඳගෙන පිරිහුණු කට්ටිය තමයි පල්ලෙහාට යන්නේ. මෙතනෙම දිනු වෙච්ච අය තමයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප ආචරයට යන්නේ. එතකොට බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මනුස්ස ලෝකයේයි. මෙතන මේ මධ්‍යස්ථානේ හින්දා කෙනෙකුට නිවන් දකින්න පුළුවන් අවසාන භවය තමයි මේක. ඒ නිසා තමයි බුදුරෙක් මෙතන පහළ ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. එතකොට මනුස්ස ලෝකේ ඉඳලා හිත දිනු කරනවා කියලා කියන්නේ මනසෙන් දෙවියෙක්ගේ මට්ටමට හිත ගන්නත් පුළුවන්, ඥානවල බක්මේ රූපාචර බක් ලෝකේ මට්ටමට ගන්න පුළුවන්, ඉහළට දිනු කළා අරූපාචර බක් ලෝකේ මට්ටමට ගන්නත් පුළුවන්. එතකොට අරූපාචර බක් ලෝකේ යනකොට ස්කන්ධ පංචකෙන් එක ඉන්ද්‍රියක් එක ස්කන්ධයක් විතරයි තියෙන්නේ. විඥාන ස්කන්ධය විතරයි. ස්කන්ධ හතරක් තියෙනවා. සිත මිසකයි නැති. ඔය විඥාන ස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. විඥාන ස්කන්ධය විතරක් නෙවෙයි. ඒ විඥාන ස්කන්ධයත් එක්ක වේදනා සංඥා සංකාරත් යනවා. විඥාන විතරක් කියන්නේ. අනිත් දේ තමයි අසඤ්ඤ සත්‍ය කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අසඤ්ඤ සත්‍යයේදී රූප ස්කන්ධය විතරයි තියෙන්නේ. ඒක එක ස්කන්ධයක් විතරයි තියෙන්නේ. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ස්කන්ධ හතරක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනස් ලෝක, අපාය මේ වගේ ස්කන්ධ පංචකෙම තියෙනවා. එතකොට මනස දිනු කරලා ඒ මනසින් ඒ අරූපාවචර ධාන මට්ටමේදී මනසින් මෙහි ඉන්නේ. ශරීරයක් දරාගෙන ඉන්නේ, මනුස්ස ශරීරයක් දරාගෙන. මනුෂ්‍ය ශරීරයක් දරාගෙන හිටියට අරූපාවචර ධානය දරන්න බැරි කමක් නැහැ. අරූපාවචරට යන්නේ අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ලෝකෙදි හිත දිනු කරපු කෙනෙක්. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ලෝකේ දිනු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි බ්‍රහ්ම ලෝක දෙකටම යන්නේ. හොඳයි අපි නුතුනේ අපට තාම මාතෘකාව එහෙමයි. මාතෘකාව අපිට කතා කරන්න තියෙනවා. අපි තාම කානපස්සන විතරයි සාකච්ඡා කරමින් අපි කිව්ව මුලදිම ආනාපාන සතිය, ඊළඟට ඉරියාපත සම්බජඤ්ඤය, ඊළඟට ධාතු මනසිකාරී, ඊළඟට නවසී, ඊට පස්සේ තියෙනවා දෙතිස් කුණපේ ආශ්‍රිතව මේ කුණප කොටස් 32 ගැන අපි ශරීරයේ හැදිච්ච කොටස් ගැන සිහි කරනවා. දැන් අපි අපේ කෙස් ගහක් දකිනකොට, නියපොත්තක් දකිනකොට මේ මටම අයිති දෙයක්, පුද්ගලයෙකුට අයිති දෙයක් කියන සංඥාවෙන් තමයි දැන් අපි බලන්නේ. නමුත් ඒ ශරීරයේම තිබිච්ච දෙයක් පිටට ගියාට පස්සේ දැන් අපි කියමු අපේ පිඟානක් හරි මේසයකට හරි අපේ කෙස් ගහක් තිබුණා කියලා. ඒ කෙස් ගහක් තියෙන අවස්ථාවේදී අපි හිතනවද මෙතන සත්‍යයක් ඉන්නවා කියලා? අපේ දසක් හෝ නියපොත්තක් ගලවලා වෙන තැනක තියෙනකොට අපි හිතනවද එතන සත්‍යයක් කියලා? අපි කවදාවත් එතන සත්‍යයක් ඉනවා කියලා හිතන්නේ නැහැ. අන්න ඒ පේන මට්ටමට පිනතුනේ මේ ශරීරයට සම්බන්ධව දැන් මේ ඉන්ද්‍රිය තියෙනකොට, දැන් මේ කුණප කොටස් තියෙන වෙලාවේදී අන්න ඒ සංඥාව ඇති වෙන විදියට අපි මානසිකව හිතන්න හුරු වීමයි මේ දෙතිස් කුණපේ මෙනෙහි කිරීමෙන් කරන්නේ. මේකෙන් ශරීරය ගැන පිළිකුලක් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. ශරීරය ගැන ද්වේෂ කළා, අනිත්‍යයෙන් දුරස් වීම නෙමෙයි මේ කියන්නේ. පින්නතුනේ අසුභ භාවනාව හරියට වැඩුවොතින් දැන් අපි කෙනෙක්ට ආදරය කරන්නේ කෙනෙක්ගේ ළඟ ඉන්නේ ඕම ලස්සනට ඉන්නකොට විතරයිනේ. කෙනෙක්ගේ ළඟ මොකක් හරි අපිරිසිදුවක් වුණොතින් අපි ඉක්මනට ඈත් වෙනෝනේ. දැන් අපි හරියට සුබයි කියලා හිතන් ඉන්න අය පොඩ්ඩක් ඇත්තන් කෙනෙක් අපිරිසිදු වෙච්ච ගමන් අයින් වෙනවා. පින්නතුනේ අසුභ සංඥාව හරියට වැඩුවොතින් අපි අසුභෙහි අසුභ හැටියට මෙනෙහි කරන විතරක් නෙවෙයි අසුභ දෙයක් වුණා සුභ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. එයාට අත් දෙකෙන්ම ගන්න පුළුවන් කෙනෙක් අපිරිසුදුයන් කරන් අයින් කරන්න පුළුවන්. මධ්‍යම නිකායේ තියෙනවා භාවිත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. ඒ ඉන්ද්‍රිය භාවනා පැහැදිලිවම දැක්වෙනවා අසුභ දේ අසුභ හැටියට යට මෙනෙහි කරන්නත් පුළුවන්, අසුභ දේ සුභ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්, සුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්, සුභ දේ සුභ හැටියට මෙයාට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වෙට හිත දිනු වෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. අසුභ සංඥා වැඩුවයි කියලා ගෙදරින් පැනලෙයි විවාහ ජීවිතය සාර්ථක වෙයි කියලා එහෙම දෙයක් මෙතන වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න පින්නතුනේ ඇලීම් ගැටීම් දෙක දුරු වීමයි එන්නේ. එන්නේ නැම අපි පුද්ගලයන් සමග තියෙන දැඩි ගැටුම, දැඩි බැඳීම අඩු වීමයි මේ පුද්ගල සංඥාව දුරු වීමයි එන්නේ. ඒ නිසා මෙතෙන්දී පින්නතුනේ හරියට අර යම්කිසි උරයක නොඑක් විදිහෙහි ඇට වර්ග, මුං ඇට, කව්පි, සහල් ආදී දේවල් දාලා මල්ලක තියන වගේ මේ අපේ ශරීරයත් අපි ඒ විදිහට බලන්න හුරු වෙනවා. මේක තමයි මේකෙන් කරන්නේ. ඊළඟට පින්නතුනේ අනිත් පියවර තමයි නවසීවතික කියලා තියෙනවා. කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ටිකෙන් ටික මේ ශරීරය දුර්වලන වෙනා, අපිරිසුදු වෙලා, ඇටකටු ටික අයින් වෙලා, දූවිලි බවට පත් වෙන හැටි නුවණින් මෙනෙහි කිරීම. දැන් මේ හැම දෙයකින්ම කරන්නේ පින්නතුනේ සතිමත් බව දිනු කර කර හිත පිරිසුදු කිරීමයි මේ කරන්නේ. ලෝකය ගැන දැඩි ඇලීම, බැඳීම සහ ගැටීම කියන මේ කරුණ වලින් දුරස් වීමයි මේ හැම කමටහනකින්ම අපි කරන්නේ. එතකොට පින්නතුනේ දැන් මරණ සතිය වැඩීමේදී ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ අනාගතයේ සිදුවන කරුණු ටික ගැන අපි මේ කලින් බලන හැටි. ඒක වෙන ශරීරයක් ආශ්‍රිතව බලන්නත් පුළුවන්, නැත්නම් මනසින්ම සමහරට බලන්න පුළුවන්. පින්නතුනේ මේක දිනු කරලා ඊළඟට කියනවා රාගයක හැංගීමක් ඇතිවන කෙනෙක් දැක්වතින් සූත්‍ර වල දැක්වෙන අවුරුදු 16ක 18ක ඉතාම ස්වරූපී කෙනෙක් දැක්ක වෙලාවේදී අපේ හිතේ රාගයක් ඇති වෙනවා නම් ක්ෂණිකව බලන්න ඒ ශරීරයේ ටිකෙන් ටික වයසට ගිහිල්ලා හැරමිටියක් අතට අරගෙන ලෙඩ ඇඳට ගිහිල්ලා මරණයටපත් වෙලා මේ නවසීවතික ගිහිල්ලා ශරීරයේ වැඩිමනොත් අවුරුදු 100කදී ඒ ශරීරය දූවිලි වෙන හැටි නුවණින් ක්ෂණිකව බලන්න කියලා. අනිත් පැත්තට රොණන් බලන්න පුළුවන්, මාගුසර ගිහිල්ලත් බලන්න පුළුවන් නේ. රිවයින් කරලා අනිත් පැත්තට බලන්න පුළුවන් ඕන. දැන් මේ ලස්සන දින කෙනා ඉපදිච්ච වෙලාවේ කොහොමද අඬාන ලේ ගොඩක් මැද හිටියේ? මාගුසේදී කොහොමද හිටියේ කලයක වගේ? විඥානය පහළ වෙච්ච මුල් අවස්ථාවේ ඉතාම සියුම් විදිහට කොහොමද හිටියේ කියලා මේ දෙපැත්ත බලනකොට පින්නතුනේ අපට නුවණින් මේ දෙපැත්තම මෙනෙහි කරගන්න පුළුවන්. මේ බලන්න වෙන්නේ අස්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හොදි කියලා කියනවා. මේ කය පමණක් ඇත්තේය, නොවෙනස් වන සත්‍යයක් නැහැ කියන මෙන්න මේ හැඟීම අපට ඇති වෙනවා. මේ හැඟීම දුර වෙනවා. මෙන්න මේ අවබෝධය එන්න එන්නම මොකද වෙන්නේ? මේ ශරීරය සත්‍යයක් ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. මේ හේතු ටිකක් තියෙනකොට මේ ප්‍රතිඵලය තියෙන්නේ. මේ හේතු ටික නැති වෙච්ච තැන මේක දුර වෙනවා කියලා, නැති වෙනවා කියන හැඟීම මෙයා ගැති වෙලා කය ගැන නුවණින් දකින ස්වභාවයක් ඇති වෙනවා. එහෙම දකින දකින උට පේනවා මේ ශරීරය කියලා කියන්නේ ආහාරයේහි, අවිද්‍යාවේහි, තෘෂ්ණාවේහි මේ කර්මවල මේ වගේ ප්‍රතිඵලයක් කියලා මේ ශරීරය දැකගම උට පේනවා. මේ හේතුඵල සම්බන්ධතාවය පේනවා. ස්ථිරම කෙනෙක් නিত্য ආත්ම කෙනෙක් නෙවෙයි මෙයන්නේ, මේ හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියන ගැට පේනවා. එතකොට මේක තමයි සතිපට්ඨානයේ සිහිය දිනු කිරීමේ මුල්ම පියවර හැටියට යන්නේ. අපි ඇත්තෙම දැන් මෙතෙක් සාකච්ඡා කරේ කායනපස්සනාව ගැන. ඊට පස්සේ කායනපස්සනාවෙන් කරන්නේ අපි කිව්ව මේ ශාරීරික ජීවිතය ගැන තේරුම් ගන්න එක. ඒක තවත් ඉදිරියට යනවා. අපේ භෞතික ශරීරය විතරක් නෙවෙයි ජීවිතය කියලා කියන අපට වේදනා ලැබෙනවා. ඒ වේදනා විවිධාකාරයෙන් කොටස් වලට බෙදෙනවා. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලට ලැබෙන වේදනා හැටියට සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා ප්‍රධාන ප්‍රභේදයක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒකම නැවතයි බෙදෙනවා කොටස් හයකට. සාමිස සුඛ, නිර්ආමිස සුඛ, සාමිස දුක්ඛ, නිර්ආමිස දුක්ඛ, සාමිස අදුක්ඛම සුඛ, නිර්ආමිස අදුක්ඛම සුඛ කියලා. අදුක්ඛම සුඛ කියන්නේ මධ්‍යස්ථ කියන එක. එතකොට සාමිස කියලා කියන්නේ මේ පංචේන්ද්‍රිය පිනවීම සහිත වූ සැප තියෙනවා අපට. ඒ වගේම පංචේන්ද්‍රිය පිනවීම සහිත වූ දුක් තියෙනවා. ඒ වගේම පංචේන්ද්‍රිය පිනවීමට අදාළ වූ උපේක්ෂාවකුත් තියෙනවා. ඒ වගේම නිරාමස පංචේන්ද්‍රිය ඉක්මවලා, ඒ කියන්නේ පංචේන්ද්‍රිය පිනවීම ඉක්මවලා ගිහිපෝ විරාගයේ පැත්තට යොමු වෙච්ච සැපක් තියෙනවා. ඒ කියන්නේ ධානා වඩනකොට, හිත සමාධිගත කරනකොට ඉන්නේ සාමිස සෝය. ඒ වගේම මේ භාවනා කරන්න ගියාම කැමිට කලකිරින් ඇති වෙනවා නම්, වේදන ඇති වෙනවා නම්, ඒක කෙලෙස් සහිතයක් නෙවෙයි, ඒක නිරාමස දුක්ඛයක් ඒක. ඒ වගේම නිරාමස අදුක්කම සුඛ කියලා කියන අපි මුලින් සඳහන් කරපු ආකාරයට සාමාන්‍ය ලෝකයේ උපේක්ෂාවෙන් හිටියට ඒ උපේක්ෂාව මෝහය සහිත උපේක්ෂාවක්, අවිද්‍යාවෙන් උපේක්ෂාවක්. නමුත් අපට ලොකු වාසියක් තියෙනවා අපි උපේක්ෂාවෙන් ඉන්නේ ඊට වඩා ඉහළ මට්ටමකින්, නිරාමස අදුක්කම සුඛ වේදනාවකින් අපි ඉන්නේ. ඒ කියන්නේ කෙනෙක් ගැන කෙනෙක් අපිට බනිනකොට අපි උපේක්ෂාසහගතව ඉන්නේ අර සාමාන්‍යයෙන් ඉවසල විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙක් කෙනෙක් බනිනකොට උපේක්ෂාවෙන් ඉන්නේ, මේ පුද්ගලයෙක් ඉන්නවා අනේ මං සමානයි යාට සමාව දෙනවා කියලා ඉන්නේ. නමුත් නිර්ආමිස අදුක්කම සුඛ කියලා කියන්නේ එයා දන්නවා මෙතන මේ සත්පුද්ගල සංඥාවක් නෙවෙයි, මේ ක්‍රියාවලියක් මත වෙන සිද්ධියක් කියලා දැකලා ඉහළ දැක්මකින් මේ උපේක්ෂාවෙන් ඉන්නේ. ඒක ඉහළ එකක්. දැන් ඇතැමෙන කවුරු හරි අපට බනිනකොට අපිට ඉතින් කරගන්න දෙයක් නැති නිසා අපි උපේක්ෂාවෙන් ඉන්නවා. ඒක ලොකු දිනුවක් නෙවෙයි. නමුත් බුදුදහමෙන් කියන්නේ ඒක තේරුම් අරගෙන උපේක්ෂාවෙන් ඉන්න එක ඊට වඩා හිලකම්. ඊළඟට ඇස කන නාස ආදී ඉන්ද්‍රිය හයට එනවා. දැන් ඇස ආශ්‍රිත වෙන වේදනා තියෙනවා, කන ආශ්‍රිත වෙන වේදනා තියෙනවා, කනෙන් අහන ශබ්ද වලට, ඇසෙන් දකින රූප වලට, මේ හයටත් වේදනාව බෙදෙන ඔහොම බෙදිලා වේදනාව 108 ආකාරයකින් බෙදෙනවා. බුදුදහමේ පරයය ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ බුදුදහම එක එක තැන් අනුව එක එක ප්‍රභේද වලින් ධර්ම කරුණු විස්තර කරනවා. දවසක් එක්කරා ශ්‍රාවකයන් දෙන්නෙක්ම තර්ක කරගත්තා. බුදුහාමුදුර වේදනාව තුන් ආකාරයකට දේශනා කරනවා කියලා එක ශ්‍රාවකයෙක් කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ තුන් ආකාරයකට නෙවෙයි පස් ආකාරයකට කියලා. මේ දෙන්නම මේ වාද විවාද කරගෙන බුදුහාම ළඟට ආවා. බුදුහාමුදුර කියනවා මම ඔක තුන් ආකාර දෙකටත් කියලා තියෙනවා, මං ආකාර තුනටත් කියලා තියෙනවා, ආකාර පහක් විදිහට කියලා තියෙනවා, හයක් විදිහට කියලා තියෙනවා, 18ක් විදිහට කියලා තියෙනවා, මම ඔක 108 ආකාරයකටත් තිය කියලා දී කියලා. එනසා බුදුදහමේ පරයය ලක්ෂණයක් කියලා. දැන් අපි ටිකක් විතරක් දැනගත්තා, ඉතින් අපි හිතන්නේ මේක විතරේ හරි කියලා. නමුත් සමහර දේශනා තියෙනවා විවිධ ප්‍රභේද වලින් දේශනා කරපු ඒවා. ඒ ශ්‍රාවකයන්ගේ ස්වභාවය අනුව, ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව, අවස්ථාව අනුව විවිධ ප්‍රභේද වලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒතකොට වේදනාව කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපට එන සැප දුක් උපේක්ෂා වේදනා එනකොට මේ වේදනාව ඇති වුණේ යම්කිසි ඉන්ද්‍රියක් හරහා ස්පර්ශය නිසා නේද කියන අවබෝධය එනවා. දැන් ඇසෙන් රූපයක් දැකලා මට සතුටක් ඇති වෙනවා නම් මේ සතුට ඇති වුණේ මේ ඇහැට ප්‍රිය රූපයක් ඇවිල්ලා නේද කියන කියා දකිනවා. මේ ස්පර්ශ වුණු නිසා නේද මේ රූපේ හැඟීම ඇති වුණේ කියන කියා දන්නවා. කනට ශබ්දයක් අහන කවුරු හරි බැනපු එකෙන් සතුට දුකක් හරි හොඳ කියපු එකෙන් සතුටක් හරි ලැබෙනවා නම් සින්දුවක් අහන සතුටක් හරි ලැබෙනවා නම් ඒ මොහොතේ හුස් සිහින් ඉන්නවා දැන් මට එළඹෙන්නේ මොන වගේ වේදනාවක්ද කියලා. මේ ඉන්ද්‍රිය හය ගැනම ඉතාම සැලකිල්ලෙන් ඉන්න වේදනාව ගැන වේදනාව පුද්ගලයේ ක්‍රියාත්මක කරන දෙයක් නෙවෙයි වේදනාව ඇතිවන්නේ කොමකින්ද ස්පර්ශය නිසා කියන එක දන්නවා. පස්සපච්චය වේදනාව. එතකොට නිතරම දැන් අපි පුද්ගලයෙකුට බැන්නත් හොඳ කිව්වත් නිතර පුද්ගලෙක් පනවගෙන තමයි හොඳ නරක කියන්නේ. නමුත් පිනතුනි මෙතෙන්දී මේ සතිපට්ඨානේ වඩන්න වඩන්න පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා ක්‍රියාවලියක් විදිහට එයා දකිනවා. මේ ප්‍රොසෙස් එකක් විදිහට දකිනවා. දකින්න දකින්න පුද්ගලයාට තියෙන බැඳීම හෝ ගැටීම එන්නේ නඩු වෙනවා. මේ අවබෝධය කරන්නේ මේ යන්නේ. එතකොට වේදනුපස්සනාමය කරන්නේ අත්ති වේදනාතිවා පනස සති පච්චුපච්චිතා හෝති නච කිංචි ලෝකේ උපාදීති කියලා කියනවා. වේදනාවක් පමණයි මේ තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන සත්‍යයක් පුද්ගලෙක් නැහැ කියන අවබෝධයට උහු ලැබෙනවා. වේදනාවෙන් කරන්නේ මේ වේදනුපස්සනාවෙන් කරන්නේ මේකයි. එතකොට වේදනුපස්සනාව තේරුම් ගන්නකොට අනිත් පැත්තෙන් පස්ස ආහාර ස්පර්ශ ආහාරය කියලා බුදුදහමේ සිද්ධාන්තයක් තියෙනවා. ඒ ස්පර්ශ ආහාරය තේරුම් ගත්තා වෙනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකෙන් වේදනා ස්කන්ධය තේරුම් ගත්තා වෙනවා. එන්න එන්නම අවබෝධය ඉහළට යනවා. ඊළඟට චිත්තානුපස්සනාවෙන් හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න මගේ හිතේ දැන් ස්වභාවය මොකද්ද? දැන් ඉන්නේ සරාගී චේතනාවකින්ද? සදෝස චේතනාවකින්ද? සමෝහචේ සමෝහසිතවිල්ලකින්ද? සිතකින්ද? නැත්නම් වේදරාගයේද වේත දෝෂයේද වේත මොහයේද කියලා නිතර තමන්ගේ හිත බලමින් ඉන්නවා. හිත විවේචනය කරන්න යන්නේ නැහැ. හිතේ කෙලෙස් දුරු කරන එක නෙමෙයි මෙතන ඉවන්නේ. හිතේන සිතුවිලි සිත ඒ විදිහටම තේරුම් ගන්නවා. ධම්මානුපස්සනා විදි තමයි සිතුවිලි දුරු කළා අකුසල් සිතුවිලි දුරු කළා කුසල් චේතනා වඩන මට්ටමට යන්නේ. ධම්මානුපස්සනා විදි මෙතෙන්දි වන්නේ ඒ චිත්තානුපස්සනාවේදී සිත තියෙන විදිහටම බලනවා මොකද්ද දැන් මේ තියෙන සිත කියලා. එතකොට සරාගී චේතනාව බව තේරුම් ගත්තනම් එයාට දිගටම පුළුවන් දෙක තියාගන්න. ඔය දැන් කවුරු හරි දැන් අපිකම දැන් කෙනෙකුට කේන්ති ගියා කියලා ළඟ ඉන්න කෙනෙක් ඇහුවටින් දැන් ඔයාට කේන්ති කියලා නේද ඉන්නේ කියලා අහපුවම එයා තේරුම් ගන්නවා. එයාට දිගටම තියාගන්න බෑ කේන්තිය. අන්න ඒ වගේ අපට තේරෙනවා නම් හිතගෙන නිතර සැලකෙලින් ඉනකොට දැන් සරාගී චේතනාවක් නම් ඔහු එක දිගින් දිගටම පවත්වා ගන්න බෑ ඔහුට. ඈ ඒ ගැන සිත ගැන හොඳට සැලකෙලින් ඉන්නවා. මොකද හිතට දෙන ආරක්ෂාව තමයි සැබෑ ආරක්ෂාවන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා කියන්නේ. ධර්ම රකින්න කෙනා ධම්මෙන් රකින්නවා කියලා කියන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් හිතන්නේ මේ ශරීරය නම් ලෙඩ වෙන එකක් නෑ, මහලු වෙන එකක් නෑ, එහෙනම් අනතුරුවට පත් වෙන එකක් නෑ කියලා. ඒකටත් යම් සිරක වර්ණයක් ලැබෙනවා. නමුත් පින්නතුනි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා කියන්නේ අපි හිතට ආරක්ෂාව දැම්මොතින් අපි මේ ශරීරය ඇතැම්මිට අද අපට නැති වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ලැබෙන මේට වඩා පහසු ශරීරයක් තමයි ඊළඟ තැනදී ලැබෙන්නේ අපට. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ඉන්නවා නම් අපි කෙනෙක් මැරුණාම බදාගෙන අපි අඬන්න අවශ්‍ය නැහැ. මොකද එයා ධර්ම මාර්ගයේ හිටියනම් එයා මේ ශරීරයක් හරිනවත් එක්කම මේට වඩා පහසු ශරීරයකට යා හිමිකම් කියලා ඉන්නේ. අපි අඬන්න ඕන. ඒක නම් මෙතෙන්ට වඩා පල්ලෙහාට ගිහිලා නැන්නේ. ඉන්න කාලේ යාට හරියට කුසලයක් වඩා ගන්න බැරි වුණා නම් තමයි අපි අඬන්න ඕන. ඒ නිසා එහෙම අපිට අඬන්න වෙන්නේ. අපි හුඟාකම ආදරය කරන අය ඉන්නවනම්, අපි හුඟාකම කැමති අය ඉන්නවනම්, එයාට මොකද අපි කරන්න ඕන? ඕ ඒ අය පින් දහම් කරන්න, මේ වගේ දහම් වඩන්න හැකි තාක් ඉක්මනට යොමු කරන්න. එතකොට අඬන්න ඕනේ නෑ අය. අඬන්න ඕනේ එහෙම කරන්න බැරි වුණා නම්. ඒ නිසා අපි නතුනි නිතරම තමන් ආදරේ නම් කාට හරි එයා තෙරුවන් සරණ යවන්න. එයාට චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන්න. එයාට බණහන සලස්සන්න. එතැන්විට අපේ දරුවෙක් වුණත් අපට වඩා කලින් ජීවිතයෙන් සමුගන්න පුළුවන් ඒකනේ. එනිසා දරුවා වුණත් ඉහළ මට්ටමට යන විදිය හැකි තාක්කියාගේ මානසිකත්වය හදන්න. තමන් හරි ගෙදර මල් පහන් ටිකක් සූදානම් කළා එයාට අතගස්සන්න පුළුවන් නම්. පින්කම් කරන්න මුලදී අකමැති කෙනෙක් නම් අඩු ගානේ කීයක් හරි දීලා හරි පන්සල් එක්කන් එන්න. මුල් දවස්වල එහෙම හරි කමන්නේ. පස්සේ ඇතැම්මිට යා සල්ලි දෙමි අපට නේද? එක්කන් ආවට. පින්නතුනි එනිසා හිත කියලා කියන්නේ මෙන්න මේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න එක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එතකොට යා හිත පුද්දලෙක් හැටියට ගන්නෙ නැහැ. මේ හිතත් අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු වීම නිසා චක්කු විඥානයේ සෝත විඥානයේ ආදී විඥාන පහළ වීම ගැන මෙයා දකිනවා. ක්‍රියාවලියක් විදිහට දකිනවා. Tamanṭa සිතුවිලි පහළ වුණා නෙවෙයි මේ ක්‍රියාකාරීත්‍යයකටයි මේක සිද්ධ වුණේ කියන එක දකිනවා. දකින්න වෙන්නේ මොකද්ද? මෙයා මේ ශරීරය ඇසුරු කරාට මේ ශරීරයෙන් පිට තින්න කෙනෙක් මේ දේශ බලන වගේ අනිත් පැත්තෙන් ඉඳගෙන මේ දේශ බලනවා. බලන්න මොකද්ද වෙන්නේ? මේ ටිකෙන් ටික ඇල්ම දුර වෙනවා කියලා කියන්නේ යාට මහලු වෙන එක, ලෙඩ වෙන එක, මරණය කියන මෙන්න මේ දුක් ටික මෙයා එන්නම අඩු වෙන ගමන් මගක මේ ඉන්නේ. තමන් ගැන විතරක් නෙවෙයි. ආධ්‍යාත්මික කය ගැන විතර ආධ්‍යාත්මික වේදනා ගැන විතරක් නෙවෙයි. බාහිර වේදනා ගැන බාහිර පුද්ගලික කොට වේදනාවක් තියෙනවා නම් එයා වේදනාව විඳිනව නෙවෙයි. මේ ක්‍රියාවලියක් විඳින්නේ කියන එක එයා දකිනවා. බුදුදහමේ කියනවනේ කම්මස්සකාරකෝ නත්ති විපාකස්සච වේදනා. කර්මය කරන කෙනෙක්වත් විඳින කෙනෙක්වත් නැහැ මේ සුද්ධ ධර්මතාවයක් මේ පවතින්නේ කියලා. අද අපි පුද්ගලයේ කර්ම කරනවා, පුද්ගලයා විඳිනවා, පුද්ගලයා සැප දුක් විඳිනවා, පුද්ගලයා නිරයට හෝ සුගතියට යනවා කියලා අද අපි මේ මට්ටමේ ඉන්නේ. නමුත් පිනොතන මේ ක්‍රියාකාරීත්වයක් විතරයි මේ. අපි මීට කලින් ධර්ම සාකච්ඡා දෙකල කෙනෙක් අඩුපාඩුවක් වෙනකොට උනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී පුද්ගලයට නෙවෙයි බනින්නේ. ඒ කරපු වරදට අපි විවේචනය කරන්නේ. මේ වරද කරෝතින් ඒ වරදට මේ තැනට යන්න වෙනවා. මේ හොඳ වැඩේ කරෝතින් ඒ හොඳ වැඩේ ප්‍රතිඵලයක් විදියට සුගතියට යනවා කියලා ඒ ක්‍රියාවලියට ප්‍රතිඵලය දෙන්නේ. අද අපේ ප්‍රතිඵලය පවරන්නේ පුද්ගලයාට. ඒ නිසා තමයි අපේ හිතේ ගැටුම් ඇති වෙන්නේ. එනිසා මෙන්න මේ සංඥාව ටිකෙන් ටික දුරු වීමයි මේ ධර්මයේ ඉදිරියට යද්දී අපෙන් වෙන්නේ. හතරවෙනි එක තමයි වැදගත්මක ධම්මානුපස්සනාව. පිනතුනි මේක අපි හුඟක්ම හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. පිනතුනි අපි මේ ධර්මය අහන්නේ නිකන් නෙවෙයි සසර හුඟා පින් කළා. දැන් මෙතන ඉන්නේ පිනතුන් 10 දෙනෙක් විතර ඉන්නේනේ. අපි ඇතැමිට හරිය දුකටපත් වෙනවා අනේ අනිත් අය මේ බණ අහන්නේ නැහැ කියලා අපි ඇතැමිට හිත නරක කරගනවනේ. පිනතුනි එම කාටවත් දෝෂ ආරෝපණය කරන්න එපා. ඇයි පිනතුනි මේක සුළුපටු පිනකින් මේක ලැබෙන්නේ නැහැ. මේකට මහා ඉහළ පිනක් වාසනාවක් තියෙන්න ඕන. ඒ වාසනාවේ ප්‍රතිඵලයක් තමයි ඔබ අද විඳින්නේ. ඒ නිසා මේ වාසනාව ලබන එක පහසු දෙයක් නෙවෙයි. ඇතැම්මිට ලෝකේ රටක නායකයෙක් වෙන්න පුළුවන්, ලෝකෙට අධිපති වෙන්න පුළුවන්. නමුත් ඔබ ඊටත් වඩා පින් කරපු කෙනෙක්. ඔබ ඒකයි මේ දහම අහන්නේ. ඔබට ඒකයි මේ දහමාන හිතක් යෙදෙන්නේ. නැත්නම් මේ දහමාන හිතක් යෙදෙන්නේ නැහැ. මොකක් හරි සම්බාධකයක් අපට එනවා. ඇතැම්මිට ලෙඩ දුකක් හරි එනවා. ඇතැම්මිට මග දිනනකොට අනතුරක් හරි වෙනවා. පින්නතුනි මේ මහා කුසලයේ කානිසංශයක් ඔබ මේ භුක්ති විඳින අවස්ථාවේදී සනිටයට අපි ධර්ම දෙන්න උත්සාහ ගන්නට ඕන. නමුත් අපි හිත නරක කරගන්න අවශ්‍ය නැහැ. පින්නතුනි ධම්මානුපස්සනාවෙන් කරන්නේ අපේ හිතට එන සිතිවිලි ගැන නැත්නම් සංඥා චේතනා කියන ස්කන්ධ දෙක අවබෝධ කර ගැනීමයි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. විශේෂයෙන්ම හිතට කෙලෙස් එනකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම හිතේ මැලිගතිය තියෙන මිද්ද, උද්දච්ච කෝපජ විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ හිතට එනකොට තමන්ගේ හිතේ දැන් මේ නීවරණය තියෙනව නේද? කාමච්ඡන්දය කැමැත්ත, කාමච්ඡන්දය, අමනාපය මේ සිතුවිලි එනකොට නිතරම දන්නවා දැන් මේ සිතුවිල්ලෙන් තමන් ඉන්නේ කියලා. හිතට කාමච්ඡන්දයක් ඇති වෙනව නම් දන්නෝ ඇති වෙන්නේ කොහොමද? සුභ අරමුණයි අයුනසෝ මනසිකාරය එක්ක. හිතට පටිගයක් දේශයක් ඇති වෙනව නම් ඇයි ඇති වෙන්නේ? අසුභ අරමුණයි අයුනසෝ මනසිකාරය එක්ක. මේ පහම පින්නතුනේ ඇති වෙන්නේ අයුනසෝ මනසිකාරයත් එක්ක. ඒ නිසා අයුනසෝ මනසිකාරය තරම් අනර්ථකාරී දෙයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යෝනිසෝ මනසිකාරය තරම් යහපත් දෙයක් මම දකින්නේ නැහැ. ඒ වගේම අයුනසෝ මනසිකාරය තරම් අවඩ පිණිස, අනර්ථය පිණිස, අයහපත් පිණිස හේතු වන දෙයක් මමත් තව දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනේ හිතට එන සිතුවිලි ගැන නිතර සැලකිලිමින් ඉන්නේ. කාමච්ඡන්දයක් එනවා නම් දන්නවා කාමච්ඡන්දය කියලා. ව්‍යාපාදයක් එනවා නම් අමනාපයක් එනවා නම් දන්නවා. තීන මිද්දයක් නම් හිතේ කයේ අකමැති දුර්වලතාවයක්, මන්දෝස්සහය බව, කුසීත බවක් එනවා නම් තමන් දන්නවා. උද්දච්ච කුක්කුච්චයන් නම් හිතේ විසිරුණු බවක් නම් දන්නවා. එතකොට භාවනාවක් කරනවා ආනාපානසති භාවනාව ආදී. විචිකිච්ඡාවක් නම් සැකය නම් පෙර ආත්ම බව ගැන, පසු ආත්ම බව ගැන බණ දහම් අහනවා, ධර්මදර කෙනෙක් එක සාකච්ඡා කරනවා, ප්‍රඥාව දිනු කරනවා. ඒ වගේ ක්‍රම වලින් මේ නීවරණ දුරු කිරීම සඳහා නිතරම උත්සාහ කරන. එතකොට එයාට නීවරණ තියෙනකොට නීවරණ තියේ කියලා දන්නවා. නීවරණ දුරු වෙනකොට දැන් නීවරණ දුරු වෙනවා කියන එකක් දන්නවා. දුරු වෙච්ච නීවරණේ නැවත නූපදින ආකාරයත් ඔහු නොනින් දකිනවා. ඒ නිසා ඒ නීවරණේ කියලා කියන්නේ චේතනාවක් සංඥාවක් විතරයි ඒක පුද්ගලෙකුට පවරණ ගතිය අඩු වෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලියෙන් එන්නම ඔහු දකින කෙනෙක් බවට පත් වෙනවා. ඔහු නීවරණ වලින් නවතින්නේ. ඊට පස්සේ තවත් ඉදිරියට ගිහිල්ලා ස්කන්ධ කියලා අර පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්නවා. පින්නතුනි අපට ඇසට රූපයක් දකිනවා කියලා කියන්නේ ක්ෂණිකව මේ පංච උපාදාන ස්කන්ධය හටගත්තා. හට ගන්න විතරක් නෙවෙයි එතන මේක නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි ඇහැට රූපයක් දැක්කනම් කනට ශබ්දයක් ඇහුවනම් අපි නිතරම හිතන්නේ තවමත් ඒක ලෝකේ තියෙයි කියලා. පින්නතුනේ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ලෝකෙහි එක එක කාලවල සත්පුරුෂය බිහි වුණා. ඒ ඇස් හතිය දිනු කරා. ඇතැම් විට අහසින් යන පුළුවන් මට්ටම හිත දිනු කළා. ඒ කුමන කරුණක් ඒ අය අනාවරණය කරගත්තත් ඒ අය ලෝකයේ තුල ඉන්නේ. ලෝකයේ තුල ඉන්න කෙනාගේ ලක්ෂණය මොකද්ද? ලෝකයේ තුල ඉන්නවා නම් ලක්ෂණය තමයි හිතන්නේ තමන් මේ ලෝකෙට එන්න කලින් මේ ලෝකයේ තිබුණා, තමන් මිය ගියාට පස්සෙත් මේ ලෝකයේ තියෙනවා කියලා. ඔබ ගෙදර ගැන හිතනකොටම හිතනවා නම් ගෙදර ඔබ මෙහියවට පස්සේ තිබ්බ කියලා. ඒක සම්මුති සත්‍යනුව හරියි. නමුත් ඔබ ලෝකයේ තුල ඉන්නේ. ඔබට රුවන්වැලි සෑයලන් සිහි කරනකොටම ගිහිපු පින්කම සිහි කරනකොටම ඔබට ඒක සිහි කළ නැවත සුගතියට යන පුළුවන් ඕනනම් කරපු පින්කම. නමුත් ඔබ ලෝකයේ තුල ඉන්නේ, ලෝකෙ නික්මිලා නැහැ. නමුත් ඒ කුසලෙම ඉඳගෙන දැන් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැන් මේ සිහි කරන අලුත් සිතුවිල්ලක් ඉදිරිය දකින්න පුළුවන් නම් විතරයි ලෝකෙන් නික්මුණා වෙන්නේ. කෙනෙක්ගේ ශරීරයක් දැකලා දෙතිස්කුණ පෙමෙනෙහි කළා කෙනෙක් දකිනකොට ඇටසැකිලක් විදිහට පේන්න පුළුවන්. පින්තුනේ ඇටසැකිලේ බැලීම නෙවෙයි බුදුදහමේ අවසාන අරමුණ. ඒක බැලීමෙන් අවසානට යන්නේ මෙන්න මේ අනිත්‍යතාවයට හිත තිබීම සඳහා උපකාරයක් වශයෙන් විතරයි ඒක අපි යොදාගන්නේ. ඒක අවසාන නිස්සතාව නෙවෙයි. නැත්නම් අපිට gedara mæḍa sækila genala තියාගන්න පුළුවන්. පින්තුනේ ඒක ඒ ඇටසැකිල සංඥා වඩපු කෙනාට උනත් රාගය ඇති වෙන්න පුළුවන්. බුදුරයන් කලීට සමහර ඇටකටුවලින් සමහර විදිහට ලිංගික ආස්වාදයක් ලැබුවා හිටියා. මේ දර්ශනේ නාවතින් එක වෙනවා. ඒ නිසා පින්තුනේ ඊට වඩා ඉක්මවල යන දහමක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ අපි කොහොම හරි ටිකෙන් ටික හරි අවබෝධ කරගත්තු දෙයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම පින්තුනේ එක විට හටගන්නේ, එක විටම නිරුද්ධ වෙනවා. රූපයක් දකින්නවා කියන්නේ එක විටම හටගත්. හරියට කණ්ණාඩියක් ළඟට යනකොටම කණ්ණාඩියේ රූපය පෙනුනා වගේ. කණ්ණාඩියට අපි කලින් යන්න කලින් කණ්ණාඩියේ රූපය තිබ්බේ නැහැ. කණ්ණාඩියෙන් එනකොටම රූපය නැති වුණා. ඒ අවස්ථාවේදීත් රූපය තියෙනවා. ඒ අවස්ථාවේදීත් ස්ථිරව නැහැ. ඒ අවස්ථාවේදීත් හේතු බල දහම් ටික එකතුවකින් විතරයි තියෙන්නේ. දැන් මෙතන සද්දයක් කරනකොට සද්දයක් ඇහුණා නේද? නමුත් මුලින් සද්දයයි ඊළඟ සද්දයයි එකට එන්නේ නැහැ. මුලින් ශබ්දය එතනම නිරුද්ධ වුණා. අලුත් ශබ්දයක් අලුත් හේතුත් එක්ක ඇති වුණා. මේ ශබ්ද සිද්ධාන්තයම තමයි පින්නතුනි ඔබ දැකපු ඔබේ ගෙදර, වාහනය, දරුවා, වැඩපළ ඔක්කොම ගැන ස්වභාවය ඔබ. නමුත් අපි හිතනවා නම් මේ දැකපු අහපු දේවල් තාමත් ඒ විදිහට තියෙයි කියලා. අපිට පින්කම සිහි කළා නැවතුවනම් පින්කම මතක් කළ සුගතියට යන පුළුවන්. ඒක වරදක්ම නෙවෙයි. නමුත් තාම ලෝකයේ තුල ඉන්නේ. ලෝකෙ නික්මෙලා නැහැ. ලෝකෙ නික්මෙනවා කියලා කියන්නේ හැකි තාක් දුරට මෙන්න මේ සතියත් එක්ක යන ප්‍රඥාව දිනු කරන්න ඕන. ඒ නිසා සතියේ විතරක් බුදුදහමෙන් තනි කළ නැහැ. සති සම්පජඤ්ඤය කියලා වචන දෙකක් තියෙනවා. ඒ සතිය හරියට ගොයම් මිටි අල්ලගත්තා වගේ අනිත් අතෙන් දැකැත්තෙන් ප්‍රඥාවෙන් බලන්න ඕන. ඒක තමයි ඡේදන ලක්ෂණය කියලා කියන්නේ කෙලෙස් සිඳින ස්වභාවය. ටිකෙන් ටික කෙලෙස් අඩු කරන ස්වභාවය. එතකොට මෙන්න මේ ස්කන්ධයත් රූපය මොකද්ද? රූපය හටගන්නේ කොහමද? රූපය ඇති වෙන සතර මහා භූත රූපෙන් ආහාරෙන්, වේදන ඇති වෙන්නේ කොහමද? ස්පර්ශයෙන්, සංඥා ඇති වෙන්නේ ස්පර්ශයෙන්, සංඛාරය ඇති වෙන්නේ මේ විදිහට ස්පර්ශයෙන්, විඥාන ඇති වෙන්නේ නාම රූපෙන් කියලා ඒව වෙන වෙනම බල බල හැකිතා පොතපත කියවනවා, බණ දහම් අහනවා, ඒක දිනු කරගන්නවා. එතකොට ඒ ගැනත් නිතර අවධානයෙන් ඉන්නේ. එතකොට එයා එක වෙලාවකට තැඹිට ශරීරය ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහින් ඉන්නවා. හිතට සරාගේ සිත වෙනකොට ඒ ගැන හිතනවා. වේදනා ගැන ඒ වෙලාවට බලනවා. නීවරණ ගැන ඒ විදිහට බලනවා, ස්කන්ධ ගැන බලනවා. ඊළඟට පින්නතුනි වැදගත්ම කාරණයක් තමයි ආයතන කියන එක. මොනවද ආයතන කියලා කියන්නේ? යමක් නිෂ්පාදනය කරන තැන තමයි ආයතන කියලා කියන්නේ. දැන් කර්මාන්ත ආයතන කියලා කියනෝනේ. කර්මාන්තයක් කර්මාන්ත ආයතනය කියන්නේ මොකක් කරන නිෂ්පාදනය කරන ෆැක්ටරි යන්නේ. එතකොට ඇස ආයතනයක්. ඇස නැමැති ෆැක්ටරි මොනවද නිෂ්පාදනය කරන්නේ? ඕ රූප නිෂ්පාදනය කරනවා. එතකොට රූපයේ බාහිර ඡායාව ආවට මෙතනින් තමයි ඉතුරු ටික අපි ගන්නෙ. පින්නතුනි අද මේ රූපයේ ලස්සනට පේන්නේ අපට හිතෙනවා මේ රූපයේ ලස්සන හින්ද කියලානේ. අද අපට හිතෙනවා මේ ලස්සනට තියෙන්නේ මේ බාහිර ලස්සන හින්ද කියලා. බාහිරත් ලස්සනක් තියෙනවා. නමුත් පින්නතුනි අද මේ බාහිර පේන්නේ මේ කර්මෙන් නිර්මාණය කළ දීපු ඇහැට සාපේක්ෂව මේ පේන්නේ. මේ ඇහැ දිනු කරෝතින් මෙතනින දෙවිවරු අපට පේන ගන්නවා. මේ ඇහැ දුර්වල වුණොතින් ඇතැම් විට මෙතන අපිට ගහන්න බලාගෙන ඉන්න සත්‍ය අපට පේන ගන්නවා. ඒ නිසා මේ පේන රූපේ හිතන්නේ කාටත් එකට පේන රූපයක් කියලා. මේ පේන්නේ අද අපි දාපු කණ්ණාඩියට අනුව. අපේ කණ්ණාඩිය මොකද්ද? අද අපේ මනුස්ස කණ්ණාඩිය විතරක් නෙවෙයි කර්මයත් එක්ක තියෙන කණ්ණාඩිය. ඒ කණ්ණාඩිය පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. හැම කෙනාටම 100%ක් සමාන නැහැ. දශමකින් හරි වෙනස්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මේ ජීවත් වෙන කාලෙදිම මනුස්ස ශරීරයක් දරාගෙන ඉන්න මේ ශරීරෙදිම මේ ඇහැ වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ මේ භෞතික ඇහැ ලස්සනට තිබුණත් ඇහැ නොපෙනියන්න පුළුවන්. ඇතැම් විට ඔබට මරණාසන්න මොහොතේ ඇතැම් විට සමහර අපි දැකලා තියෙනවා අන්තිම මොහොතේ දරුවෝ කැමටි කරගෙන එනවා. එයාට දරුවෙක් විදිහට නෙමෙයි පේන්නේ යක්ෂයෙක් ආයුධයක් අරන් එනවා වගේ පේන්නේ. කෑ ගහනවා මෙන්න මාව මරන්න එනවා කියලා. හාමුදුරුවෝ පිරිත් කියන්නේ යනවා. යනකොට කෑ ගහනවා ඇඳන් අස්සරින්ගන මෙන්න මාව මරන්න එනවා කියලා. ඔය කර්මෙන් ඇහැ වෙනස් කරනවා. ඒ නිසා පින්නතුනි මේ ලැබපු ඇහැ ලොකු කර්ම ශක්තියක් අද අපිට ලැබිලා තියෙන්නේ. මේ කද දාපු කණ්ණාඩියක් වගේ. ඒ කණ්ණාඩියට අනුව තමයි මේ පේන්නේ. හැබැයි මේ කණ්ණාඩිය හිතන්න එපා සම්පූර්ණ කණ්ණාඩියක් කියලා. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? බුදුදහමෙන් කරන්නේ මේ තියෙන කණ්ණාඩිය සම්පූර්ණ මයින් කරන එක. දැන් අපට පේන්නේ කොහොමද කණ්ණාඩිය නිට්යයි සුභයි ආත්මයි කියලා කණ්ණාඩියකින් මේ බලන්නේ. දුක එන්නේ බාහිරින් කියලා බාහිර දේවල් වෙනස් කර කර අපි යන්නේ. රතු පාට කණ්ණාඩියක් දාගෙන හැමතැනම රතු පාට අයින් කරන්න ඕනේ කියලා සුද්ධ කර කර යනවා වගේ වැඩ. වරද තියෙන කොහෙද? ඔය කණ්ණාඩිය තියෙන. දැන් අපි දුක එන්නේ පිටින් කියලා ගෙදර පිරිසුදු කරනවා, දරුවෝ ටික මෙහෙම ඉන්න ඕනේ කියලා කියනවා, වාහනේ සුද්ධ කරනවා. බාහිරින් දුක එන්නේ කියලා බාහිර ටික වෙනස් කර කර අපි මුළු ජීවිත කාලයක්ම යන්නේ. පෙනුතුනේ බුදුදහම කියලා කියන්නේ මේ විෂන් එක වෙනස් කරගන්න එක. මේ අද තියෙන සතර විපල්ලාස නැමැති කණ්ණාඩිය සම්පූර්ණයෙන්ම අයින් කිරීමයි කරන්නේ. මේකයින් කරගත්තු මම පෙනුතුනේ දුක එන්නේ මේ හටගන්නේ මේ පැත්තෙන්. ඒ නිසා මෙතන නිවරිදි වෙච්ච ගමම්ම බාහිරින් අපට එන දුකේ අඩු වෙනවා. ඒ නිසා ආයතන දිනු කරනවා කියලා කියන්නේ ඇස ගැන බලනවා, රූපය ගැන බලනවා, මෙන්න මේ ආයතන 12 ගැන නුවණින් බලනවා. ලෝකයේ තුල ඉන්න කෙනා රූපය දකින්නේ කොහමද? අපි මුලින් කියපු ආකාරයට තමන් දැන් මේ මල නම් අපිට කියන්න පුළුවන් මේක බුදේ හාමුදුරුවෝ තියපු මල් කෝච්චිය කියලා. ඒක හරි, සමුද සත්‍ය අනුව හරි. නමුත් මේ මොහොතේ පේනකොට මේ රූපය සජීවි වෙන්නේ මේ වර්තමාන මොහොතේ හටගත්තු මේ රූපයත් ඇසත් එක්ක. මෙන්න මේකට තමයි පින්නතුනි ආයතන කුසලතාවය කියලා කියන්නේ. කුසලතාවය කියන දක්ෂතාවය. කනෙන් ශබ්දයක් අහනකොටම දන්නෝ, මේ ශබ්දය ඇහෙනකොටම දන්නෝ මේ අතීතයේ තිබිච්ච ශබ්දයක් නෙවෙයි, මේ දැන් මේ මොහොතේ හටගත්තු එක. තමන්ගේ දරුවා කතා කරන්න පුළුවන් දුරකතනින්. කතා කරනකොටම දන්නෝ මේ උදේ හිටිය දරුවයි කියන සම්මුති සත්‍ය ඉන්නවා. නමුත් මේ හඬ මේ මොහොතේ අලුතෙන්ම හටගත්තු හඬක් කියන එක දන්නෝ යා. පින්නතුනි මෙන්න මේ හැකියාව එන්න එන්නම දිනු කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. මේකට ධම්මානුපස්සනාව කියලා කියනවා. ධම්මානුපස්සන එකංගයක්. එතකොට මේ ඇස කන නාසය විතරක් ඉන්ද්‍රිය හයම මෙහෙමයි. අවිද්‍යාව කියලා කියන්නේ දුක කියලා කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙච්ච අතීතයේ නැවත තියෙනවායි කියලා ගන්න එකයි. ඒ ගන්නකම් අපි ලෝකයේ තුල ඉන්නේ. ඒ ගන්නකම් අපි මහා පින්කම් කරන්න පුළුවන්. 84,000 පහන් පින්කම් කරන්න පුළුවන්. ඒ වගේම කල්ප ගණන් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. නමුත් ආයි පල්ලෙහාට වැටෙනවා. ආයි ලෝකයේ තුල ඉන්නේ. එනිසා ලෝකෙ නික්මෙන නම් අර කම්මසකට සම්මාදිට ඉඳගෙන දානාදි පින්දම් කරන ගමන් මෙන්න මේ ලෝකෝත්තර දර්ශනය ලෝකෙ නික්මෙන දර්ශනය අපේ ජීවිත සුවට ඇති කර ගන්නට ඕන. එහෙම ඇති කරගත්තොත් තමයි අපි ලෝකේ වාසනාවන්තමයි වඩපත් වෙන්නේ. එදාට අපිට පින්නතුන අපේ වටිනකම මීට වඩා වැඩි. අද අපි වටින්නේ අපේ තියෙන සල්ලි ටිකයි වාහනේ ගෙදර වටිනකම එකනේ. නමුත් මේ දර්ශනය ආවට පස්සේ පින්නතුනි අපි ඉහෙල දර්ශනයක නම් ඉන්නේ. අපි විතරක් නෙවෙයි අපි පාවිච්චි කරපු සෙරෙප්පු දෙකිටන් වටිනවා. දැන් බුදුහාඳුරන්ගේ පටි ධාතුවනේ පාත්‍ර ධාතුවටත් අපි දාගයක් හැදලා වදිනවනේ නේ. ඒ වඳින්නේ මේ අවබෝධයට. මොකද අපි ඉහෙලම වටිනා පුද්ගලයන් බාර අපි දුකේ නිදහසල ඉන්නේ. අද අපි මේ ශාරීරිය තුර කොටු වෙලා මම මේ දුක් ටික විඳිනවා මේ අතීතයේ තුල ඉඳගෙන අපි මේ දුක් ටිකක් මේ විඳින්න ඉන්නේ මේ දුකේ නිදහසන මාර්ගය මේ කියන්නේ. එතකොට ආයතන වඩනවා කියලා කියන්නේ ධම්මානුපස්සනාව තුළින් ආයතන ටික වඩනකොට පින්තුනි මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය පිළිබඳව ඔහු නුවණින් දකිනවා. ඒක දැකලා ඒ මොහොත තුළ ඔහු දුකෙන් නිදහස් වෙනවා. ඒ සඳහා හිත නිතර මෙහෙවනවා. ඊළඟට තවත් ඉදිරියට ගිහිල්ලා පින්තුනි ඊළඟට බොජ්ජංග ධර්ම වඩනවා. බොජ්ජංග ධර්ම කියලා කියන්නේ සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියලා. මේ සම්මා සතිය නිතර ඉන්නකොට සතර සතිපට්ඨාන නිතර ඉන්නකොට ඔහු ගෙලඟ සතිය වැඩි වෙනකොට ඒ සතිය බොජ්ජංග ධර්මයක් බවට වර්ධනය වෙනවා. ධර්මයේ තව තවත් යෙදෙන උනන්දුවක් ඇති වෙනවා. වීරියක් ඇති වෙනවා. ඊළඟට ප්‍රීතියක් හට ගන්නවා. ශරීරයේ සැහැල්ලු බවක් ඇති වෙනවා. හිත සමාධිගත වෙනවා. උපේක්ෂාටපත් වෙනවා. සමාහිතෝ බික්කවේ යථා භූතං පජානාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච කෙනාට ලෝක යථාර්ථය පේන ගන්නවා. ඒ වගේම පින්නතුන් චතුරාර්ය සත්‍යනවත් ඔහු බලනවා. දුක කියන්නේ මේකයි, දුකේ හට ගැනීම මේකයි, දුකේ නිදහස් වීම මේකයි, ඊට මාර්ගය මේකයි කියලා ඔහු ඒකත් නොනින් දකිනවා. පින්නතුනි මෙහෙම ඉන කෙනාට සතර සතිපට්ඨානෙන් ඉන කෙනාට ජීවිතේ පාවීමක් නැහැ. දැන් අපිට නිමාඩු දවසක් ආවොත් ඈත ප්‍රදේශයකට යන්න ඕනනේ. නැත්තම් කම්පියුටර් ළඟ ඉන්න වෙනවා, ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙනවා, දුරකථනයත් එක්ක ඉන්නවා. දැන් අපේ නිතරම අපේ සතුට අපේ සැනසීම රඳා පවතින බාහිර දෙයක් එක්ක. ඒව නැතුනොත් අපි හුදකලා වෙනවා, අපි තනි වෙනවා. ඒව නැති කාලේ නම් දරුවෝ ටික බලන කවුරු හරි ආවට අපිව හඹන ඕනෙත් ඇතැම්මිට දුක හිදෙනවනේ. පින්නතුනි මේ ධර්මේ වඩන්න අනිත්‍ය කතා නොකර ඉන්න තරමට වාසි. අපේ හිතවත් හාඳුරු කෙනෙක්ගිට ඒ හාඳුරුවන්ට වඳින්නේ හැම ගියාම කියනවා අපි ඉතින් කියනවා අනේ නායක හාඳුරේ හුඟක් දවසින් වඳින්නත් බැරුණා කියලා. නෑ උන්නාන්සේ නොවඳින තරමට හොඳයි. මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. මට කරන ලොකුම සැලකිල්ල නොසලකිල්ල මාව නොසලක හරින කියලා. පින්නොතින අපටත් ඒ වගේ අපට අනිත්‍ය නොසලකින තරමට අනිත්‍ය කතා නොකර හිටිය තරමට සතුටුයි. තමන්ට ඒ මොහොතේ මේ දහම වඩන තමන්ට අවස්ථාව. අපට පාළු නෑ පින්නොත අපි වෙනත් දෙයක යැපෙන මට්ටමේ යන්නේ නඩු වෙනවා. මොකද අපේ හැම මොහොතක්ම ශරීරය ගැන වේදනා ගැන හිත ගැන ධර්ම කරුණු ගැන නිතර මෙනෙහි කරමින් ඉන්නේ. එන්න එන්නම අභ්‍යන්තර සතුට වැඩි වෙනවා. එන්න එන්නම හිත අතීතයට ගිහිල්ලා අතීත අරමුණු වල දුක් විඳින ගතිය අඩු වෙනවා. එන්න එන්නම යා වර්තමානයේ තුල ජීවත් වෙනවා. එයා සතිය විතරක් නෙවෙයි ආගලඟ ප්‍රඥාව තියෙනවා. නිතරම අනිත්‍යතාවෙන් මේ හැම දෙයක්ම බලනවා. බලලා එහාගේ ඉහෙළම දිනුව මොකද්ද? ඊටාම වටිනා පාඩයක් බුදුදහමේ තියෙනවා. අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියලා. පින්නතුනේ මේ පාඩේ තමයි මට නම් හිතෙන විදිහට බුදුදහමේ තියෙන වටිනාම පාඩය. මේක ඊට උත්තර ඵලය තියෙන්නේ. අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියලා. අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති. මේකේ තේරුම තමයි පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන එක. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි ඉස්සෙල්ලත් ගත්තේ මේ උදාහරණය. දැන් මේ සද්දේ කියන එක මේ සද්දය පෙර නොතිබී තමයි හටගත්තේ. ඒ හටගෙන මෙතනම නැතු වුණා හේතු ටික නිරුද්ධ වෙනකොට ඒ සද්දය අනාගතයට යන්නේ නැහැ කියන එක. අපි ඇසෙන් රූපයක් දැක්කනම් ඒත් එහෙමයි. අතීතයෙන් මෙතෙන්ට ඇවිල්ලා නෙමෙයි මේක දැක්කේ. මේ මොහොත හේතු ටිකකින් හටගත්තේ. මේ අත්දැකීම අනාගතයට යන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේක සිහි කරන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. මේක සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට ඒක හිතේ ශක්තිය. ඒකත් වර්තමානයේ මේ හේතු ටිකෙන් මේ මොහොත හටගන්න එක. පින්නතුනි අපිට මේ දර්ශනේ නැති වුණොත් මොකද වෙන්නේ? අපි යමක් සිහි කරනකොට අපිට gedara තියෙනවා කියලා සිහි වුණොතින් සම්මා සතියෙන් නැතු අපි සිහි කරොතින් අපි නැවත gedara ඉපදෙන සූදානමින් ඉන්නේ. අපි කුසලයක් එක්ක ඉන්න නිසා සුගතියකට යයි. දිව්‍ය ලෝකයට යයි, බ්‍රහ්ම ලෝකයට යයි සමහර ධානය වැඩුවොත්. නමුත් අපි ලෝකයේ තුල ඉන්නේ. අපිට සිහි කරනකොටම හරියට මේ මොහොතේ වර්තමානයේ සතිය සම්පජයන දෙකෙන් හිටියොත් පිනතුනේ ඒ ඉන්න වාරගාන වැඩි කළා සම්පූර්ණ අපේ ජීවිත අත්දැකීම සතිය සහ සම්පජඤ්ඤයත් එක්ක ගියොතින් පිනතුනේ අපේ ලෝකෙට ඇයිද නැහැ. එදාට අපිට වයසට යන්නේ අපි. ශරීර වයසටයි. නමුත් අපි නෙවෙයි වයසට යන්නේ. මේ ශරීරයේ මරණයට පත් වෙන පුළුවන් Taman නෙවෙයි මරණයට. Tamanට මරණ දුක නිදහසලා තමයි. පිනතුනේ අපට හඬන්න වැළපෙන්න කිසිදු කාරණයක් නැහැ. බුදුහාඳුර සම්පූර්ණයෙන්ම හඬන වැළපෙන මාර්ගයෙන් දුරු වෙන්නට අපට මාර්ගය දේශනා කළා. බුදුහාඳුර එක නිකන් අවබෝධ කරගත්තේ. S is masle dan diela suvisala kapuyuma karalai me dahama kapada loketa dunne me dahama pinotene budu dahama ara vena kisindu sanakin loke apata hoya ganna ba loke minissu kanen kanda silvatta ay bihi una samadhi matta ay bihi una hite ekang karapu ay bihi una ahasin yana ay bihi una namuth e okkoma ay pinotene loke tulamai enisa e loke tulame innayata me anithithavaya me parisampadaya desana karala හේතු තියෙනකොට ප්‍රතිඵලය තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොටම ඵලය නැති වෙනවා කියන එක අස්මින් සති ඉදං හෝති අස්මින් අසති දන්න හෝති කියන යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු තුලින් යමක් හටගත්තනම් ඒ හේතු ටික නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියන ධහමක් තමයි බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන්නේ. ඒ නිසා ඒ ධහම කම්මසගත සම්මාදිට්ඨිය මට්ටමේදී වෙනත් ආගම්මක සමාන ලක්ෂණ ටිකක් තියෙනවා නැත්තේ නෑ. නමුත් වෙනතුනේ ලෝකෝත්තර සම්මාදිට යනකොට ලෝක යන සියලුම දේවල් විසිරෙල යනවා. බුදුදහම විතරක් තනි වෙනවා. තනි වෙන්නේ නිකන් නෙවෙයි. ඉහෙළම දර්ශනයක් එක්ක, ඉහෙළම ලෝක යථාර්ථයත් එක්ක. ඒ ලෝක යථාර්ථය බුදුහාඳුරන්ටත් අයිති නෑ. ඒ ලෝක යථාර්ථය මේ දහම 2500ක් රැකගත්තු රහතන් වහන්සේලටත් අයිති නෑ. ඒ යථාර්ථය ලෝක යථාර්ථය. ඒ යථාර්ථයට ලේබල් නෑ. ඒක ඕනම බුද්ධිමත් කෙනෙකුට තමන්ගේ අධ්‍යක්ීම බඩපත් කරගන්න පුළුවන්. නමුත් අපි බුදුහාමරණ ගරු කරනවා. අපි සංඝරත්නයට ගරු කරනවා. අපි ශාසන වෙනුවෙන් කැපවීම කරනවා. නමුත් ඒ කරන්නේ අපේ කෘතඥතාවයට, අපේ කලගුණ සැලකීමට, අපේ ගුණයක් ප්‍රකට කිරීම. නමුත් මේ ධහම තුළ අවබෝධයෙන් පිනතුනේ අපි දුකෙන් නිදහස් වෙනවා. අපි නිතරම වර්තමානයේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් හටගන්න නිරුද්ධ වෙන ලෝකයේ දකිමින් අපි ඉතාම ඉහළ මානසික සුවයකින් ඉන්නේ. එන්න එන්නම සතුට වැඩි වෙනවා. එන්න එන්නම හිසේ තියෙන බර ටික ටික අඩු වෙනවා. එන්න එන්නම වීරිය වැඩි වෙනවා. අද පැය 6ක් නිදි වෙනවා නම් හෙට දවසේ විනාඩි 10ක් හරි කලින් අවදි වෙනවා. අද එක රැකියාවක් කරනවා නම් හෙට තව පැයක් හරි වැඩිපුර වැඩ කරනවා රැකියා ස්ථානයේ. මේ ලෝභකමට නෙවෙයි. මේ දහමේ හැසිරෙන්නම තමට පහසුකම් ටික ලබා ගන්න. තමන් අද හොඳ වාහනයක් පාවිච්චි කරනවා නම් හෙට දවසේ තව ඊටත් වඩා හොඳ වාහනයක් පාවිච්චි කරනවා. නිහතමානීකමේ කියලා පරණ වාහනයක් ගන්න නැහැ. ඇයි ඉහෙළම තාක්ෂණයේ වාහනෙන් වාහනේ යන ගමන් හොඳට බණ දහම් අහන්න සියලුම පින්කම් වාහනේ පන්සලක් කරගන්න පුළුවන් විදියට ඊළ තාක්ෂණය ගන්න මේ කරන්නේ. පින්තුනි අද අපට මේ පහසුකම් ටික ලැබෙලා තියෙන්නේ ඒ ඔක්කොම දරුවන්ට ඉතුරු කරලා නිකන් හිස්සතින් මිය යන නෙවෙයි. දරුවන්ට අධ්‍යයනය ඉතුරු කරන්න කමන්නේ නැහැ. නමුත් ඒ සම්පත් ටික පරිහරණය කරන ගමන් ඉහළම කුසලයක් සඳහා ධර්මයේ හැසිරෙන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය සඳහා මේ තාක්ෂණය ඔක්කොම ලබන්න. පිනුදුනේ බුදුහාමරණ කාලයටත් වඩා අද අපි හුඟක් වාසනාවන්තයි. තාක්ෂණ ඉහළම තියෙනවා. ලෝකෙ ඉන්න ඉහළම ධර්මයේ ගැන ඉහළම බුද්ධිමතුන්ගේ ගුණවතුන්ගේ ධර්ම දේශනා අපිට ගෙදර ඉඳන් අහන්න පුළුවන්. ලෝකෙ ඉන්න ඉහළම අයගේ පොතපත අපිට ගෙදර ඉඳගෙනම කියවන්න පුළුවන්. මේ තාක්ෂණ ලොකුම වාසියක්. අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා දහස් ගණන් හිටියත් ඇතැමිට අනුරාධපුරේ ඉඳලා සිතුල්පව්වට පයින් ස්වාමීන් වහන්සේලා මාස ගණක් යනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණක් අහන්න විනය කාරණයක් අහන්න. පින්නතින අද අපට අපි කොච්චර වාසනාවන්තද. ත්‍රිපිටකයම අපට පෙන් ඩ්‍රයිව් එකකට ගන්න පුළුවන්, සීඩී එකකට ගන්න පුළුවන්. අපි කොච්චර වාසනාවන්තද. හැබැයි ඒ වාසනාවන්ත භාවයෙන් අපි කොච්චර ප්‍රතිඵල අරන් තියනවද කියලා බලන්න. එනිසා දාන සීල භාවනාදී පින්දහම් කරන වගේම හැකිතාක් සිල්වත් වෙන්න, හැකිතාක් තමන්ගේ ළඟ සත්පුරුෂකම් වැඩි කරගන්න, හැකිතාක් මෛත්‍රී සහගත වන්න, හැකිතාක් සමත විදර්ශනා දිනු වෙන විදියට තමන්ගේ චර්යාව සම්පූර්ණව සකස් කරගන්න. පින්තුනේ සතිපට්ඨාන සූත්‍රය තමයි පියාගේ උරුමය කියලා කියන්නේ. ඈ අපේ පියා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. පිය උරුමය කියලා කියන්නේ ඇත්තෙම මෑණියනි මේකයි ලෝකය ගැන ලෝකය කියන වචනේ අර්ථ තේරුම් කීපයක් තියෙනවා. ලෝකය කියලා එකට මේ භෞතික ලෝකයටත් ලෝකය කියලා තියෙනවා. ඉන්ද්‍රිය ලෝකයටත් ලෝකය කියලා තියෙනවා. මේ බඹයක් පමණ වූ ශරීරයටත් ලෝකය කියලා තියෙනවා. එතන ලෝකය කියන්නේ ඇත්තම මේ ඉන්ද්‍රිය පංචකයේ සහිතව මේ ලෝකය. එතකොට මේ ලෝකය කියලා අපි කියන්නේ සාමාන්‍ය ලෝකයක් කියලා කියන්නේ දැන් ඔබතුමිය කිව්වා ආයතනන පරිලාභෝ කියලා ඒ જાති කියන එකට කියපු ඩෙෆිනිෂන් එකේක. જાති ඉපදීම ඔය ඉපදීම කියන එකට බුදුදහමේ කියපු ඩෙෆිනිෂන් එක තමයි ඒ කිව්වේ. ආයතනන පරිලාභෝ කියලා කියන්නේ ඉපදිච්ච වෙලාවේදී ආයතන ප්‍රතිලාභය ගැන. නමුත් උපදිච්ච මොහොතේ ආයතන දෙක ලැබුණ විතරක් නෙවෙයි අපි හැම මොහොතෙම වර්තමානයේ ආයතන උපදවාගෙන තමයි ජීවත් වෙන්නේ. අනේක තමයි මේ හැම මොහොතෙම අපි ඇස කියන ආයතනේ රූප ගන්නවා. කන කියන ආයතනේ ශබ්ද ගන්නවා. මේව අරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට තමයි සාමාන්‍ය අපි ලෝකය කියලා කියන්නේ. හැබැයි රහතන් වහන්සේත් මේ අරමුණු ටික ගන්නව නැත්තේ නෑ. හැබැයි අද අපි ලෝකයේ තුල ඉඳගෙන තමයි මේ අරමුණු ටික ගන්නෙ. ලෝකයේ තුල ඉන්නවා කියන්නේ මොකද්ද? මේ රූපය, මේ පිළිම වහන්සේ, මම එන්න කලිනුත් මෙතන තිබුණා. මම ගියාට පස්සෙත් මේ පිළිම වහන්සේ එහෙම තියෙනවා. හැබැයි මේ පිළිමේ සිහිගෙන අපිට සුගතිය යන්න පුළුවන්. නමුත් අප ලෝකයේ තුල ඉන්නේ. ඒතර ලෝකෙන් ඉක්මනවා කියලා කියන්නේ කොහොමද? ලෝකෝත්තර කියන්නේ මොකද්ද? මේ රූපය ඇසට දැකීමත් එක්ක මේ අතින් පහත වදරපනවා නම් මේ මොහොතෙහි මේ හටගත්තු අත්දැකීමක් කියලා අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි. වැදගත්ම එක තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ මේ ඇහැට පේන රූපය ඇහැට විතරයි ඒක ප්‍රිය. මේ වර්ණ රූපය ඇහැට විතරයි මේක එන්නේ. අල්ලනකොට අහු වෙන සතර මහා භූත රූප. මේ ශබ්දය කනට විතරයි. මේකෙන් ගඳ සුවඳක් විඳිනව නම් ඒක නාසයට විතරයි. නමුත් දැන් අපේ ආයතන අධක්ෂතාවය කියලා කියන්නේ මේ පේන රූපය ඇහෙන් දකින්නත් පුළුවන්, අතින් අල්ලන්නත් පුළුවන්, කනෙන් අහන්නත් පුළුවන්, ගඳ සුවඳ විඳින්නත් පුළුවන්, ඉන්ද්‍රිය හයටම මේක ගැට ගහනවා. මේකෙන් තමයි දුක හටගන්නේ. එතකොට ආයතන දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? හරියට අර කුඤ්ඤ හයක් එක තැන කුඤ්ඤ හයක් තියෙනකොට ඒ කුඤ්ඤ හයේ නූල් එකිනෙකට ගැට ගන්නකොට මැද දැලක් බැඳෙනව නේද? හැබැයි ඒ එක එක කුඤ්ඤය තියෙන ලනුව ඒ කුඤ්ඤෙම ගැට ගැහුවොත් මොකද වෙන්නේ? දැලක් එනවද? දැලක් එන්නේ නැහැ. මැද දැලක් නැහැ. කෙලස් දැලක් නැහැ. අන්න ඒක තමයි බුදුහාඳුරු බාහිය දාරු චිරයට දේශනා කළේ දිත්තේ දිත්ත මත්තන් කියලා. සාමාන්‍ය දැන් අපි දෙට්ටේ දෙට්ට මතන් කියන්නේ දැක්කනම් දැක් විතර ඔක අමතක කරන්න කියලා නේ. ඒක නෙමෙයි බුදුදහමේ කියන්නේ දෙට්ටේ දෙට්ට මතන් කියන්නේ. ඇහැට දැක්කනම් ඒ වර්ණ රූපය ඇහැට විතරයි එන්නේ. දැන් මේ අපි කියමු රූපයක අලියක් හිටියයි කියලා. ඒ අලියා රූප මේ ඇහැට විතරයි ඒ රූපය තියෙන්නේ. ඒ අලියා අපට මේව කරන්නේ නැහැ. අපට හානියක් කරන්නේ නැහැ. ඒ රූපයේ තියෙන එකෙන් ඝන සූනක් මෙතෙන්ට එන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රියකින් එන එක ඒ ඉන්ද්‍රියෙන් එන එක එතනම ඒකට විතරයි කියන එක තේරුම් ගන්න එක කනට අහුනා නම් ඒක කනට විතරයි ඒ ශබ්දය. ඒ එන රූපය ඇහැට එන රූපය අනිත් එකට අල්ලලා බඳින්නේ නැහැ අපි. දැන් මම මේ කියන එක මේ හඬ හේතු ටිකකින් ඇති වුණා නම් මෙහෙන් හේතු ටිකකින් ඇති වෙනවා. නමුත් ඒ ටික මේකට අයිති නැහැ. ඒ බැඳීම ඇති වෙන්නේ පංච පාදානස්කන්ධ. ඔව් අවිද්‍යාවෙන් හටහට ගන්නෙ. දැන් මේ මගේ කටින් හඬ නිකුත් වෙනකොට ඔබ හිතන්නේ මේ හාමුදුරුවෝ මේ හඬ නිකුත් කරන්න කියලා නේ. එතකොට හඬ මෙහෙන් නිකුත් වෙනවා. නමුත් මේ හඬ මෙතෙන්ට අයිති නැහැ. මේ හේතු ටික නැත්තම් හඬ නිකුත් වෙන්නේ නැහැ. නමුත් අපේ තියෙන ලක්ෂණය තමයි මෙතනින් හඬ නිකුත් වෙනකොට මේ පුද්ගලයාට තියලා බඳිනවා හඬ. එතකොට අපිට වෙන්කල හඳුනා ගන්න පුළුවන් නම් මේ හඬ මේ හේතු ටිකෙන් නිකුත් වුණාට මේ පැත්තට අනිත් පැත්තට අයිති නැහැ කියලා. අන්න ඒක තමයි පිනතුනේ ලෝකෙන් මිදීම කියලා කියන්නේ. දැන් මේ වෙනද දන්න වතුර ටැංකිය මුඩ තියෙනකොට අර ෆුට් වැල් එකෙන් උඩට වතුර යනවනේ බටෙන්. නමුත් උඩ වතුර පල්ලෙහාට එනවද? බටේ දිගේ. ඒ යන එකෙන්ම එන්නේ වයිල් එකෙන් ඒක හිර වෙන්නේ නැති වෙන්නේ. වතුර ගන්න ඕන වෙන බටයක් දාන්න ඕන. මෙහෙන් වතුර උඩට යන උඩේක පල්ලෙහාට ලොක් වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ පැත්තෙන් හේතු ටිකෙන් මෙහෙ ප්‍රතිවිල දුන්නට මේ පැත්ත එක මේ පැතරයි තිනේ. නමුත් අපේ ලක්ෂණය තමයි කවුරු හරි බැන්නනම් අහවලයි මට බැන්නේ කියලා එයාට පවරනවා දුක හට ගන්නවා. සුවඳක් ආවනම් ආ මේකෙන් තමයි සුවඳාවේ කියලා මේකට දෙනවා අපි. මේ ටික නිසා තමයි මෙහෙන් ආවේ. නමුත් ඒ ප්‍රතිඵලය මේ හේතුවට අයිති නැහැ. දැන් මෙතන හඬක් හටගත්තනම් මේ මේසේ නිසා හඬ හටගත්තා. ඒ හඬ මේ මේසෙට අයිතිද? ඒ හඬ මේ අතට අයිතිද? ඒ හඬ කනට අයිතිද? ඒ හඬ හිතට අයිතිද? එහෙකටවත් නැහැ. පින්නතුනි මෙන්න මේ අණුව බලන එක තමයි ලෝකෙන් ඈතර වීම කියලා කියන්නේ. ලෝකෝත්තර කියන්නේ මේ දර්ශනය පින්නතුනි පළමුවෙම සුතමේ පඤ්ඤා හැටියට කණෙන් අහලා දැනගන්නට ඕන. චින්තාමය පඤ්ඤා විදියට හිතෙන් නිතර මෙනෙහි කරන්නට ඕන. භාවනාමය පඤ්ඤා විදියට සමත විදර්ශනා වඩමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින් මේ මාවත දිගේ අපි ඉදිරියට යන්නට ඕන. අපේ ස්වාමීන් වහන්සේ තව කරුණාවක් තියෙනවා.